තෙරුවන් සරණයි. අද දවසේදීත් සතියේ දිනයන් කරන්නව ධම්ම සාකච්ඡාවට සියලුම කල්යන් මිත්‍රයන් අපි තමන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. අද සතියේ බ්‍රහස්පතින්දා දවසයි 2017 වර්ෂයේ ජූනි මාසයේ 15 වෙනිදා. ඉතින් සතියේ බ්‍රහස්පතින්දා දිනයන් අපි වෙන් කරගෙන තියෙන්නේ අභිධර්මයේ සම්බන්ධ කරගෙන තථාගත ධර්මය ඉගෙන ගැනීමටයි. ඉතින් අපි වෙනින් උන්වහන්සේගේ වටිනා කාලයේ ශ්‍රමය වැය කරලා මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ දිනේ දවසම එකතු වෙන්නේ නවසිලන්තේ වෙලින්ට නුවර වැඩ වාසය කරන බන්තේ දිනාලංකාර. ඉතින් අද දවසේදීත් මේ විවිධ රටවල සිට සම්බන්ධ සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මම බන්තේ දිනාලංකාර নমස්කාර පූර්වකව මේ ධම්සභාවන් දෙක පිළිගන්න ලබනවා. ඉතින් මම නැවතවතාවක් සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස ස්වාමීන් වහන්සේ සේවා කරනයි. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. සෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සර්වච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන්, ඕලාරික වශයෙන්, සූක්ෂ්ම වශයෙන්, හීන ප්‍රණීත දුර්ලභ වශයෙන් පවතින්නා වූ සියලුම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ධර්මයන් සියලුම ලක්ෂණයන්ගෙන් අඩුවක් නැතුව අවබෝධ කරගත්තා වූ ඒ සියලුම ධර්මයන් හේතුඵල ධර්මයන්ට තිබෙන්නා වූ ඡන්දය නැති කළා වූ, ලෝභයේ තණ්හාව නැති කළා වූ, උපාදානෙ නැති කළා වූ, ඒ නිසාම හිත නිදහස් කොට ගත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සර්වචතා ඥානයෙන් සමන්නාගතු, සීල සම්පත්තියෙන් සමාධි සම්පත්තියෙන් ප්‍රඥා සම්පත්තියෙන් සමන්නාගතු ලෝකයේ විද්‍යාව ආලෝකයේ පැතිරෙනවා වූ සාංශකාරක සම්මා සම්බුද්ධජනන් වහන්සේ සමුම සිරසින් වැඳනමස්කාර නමාදී නමස්කාරී වේවා. මේ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේගේ సంతානේ පහළ වී බදාලා වූ ධර්මස්කන්ධයේට නවරෝධ වාසී සද්ධර්මස්කන්ධයේ සත්‍යස්පෝධ ප්‍රාප්තිකාරී ධර්මයන් අන්තර්ගත වුණා වූ ස්වාක්ඛාතාදී ගුණයන්ගෙන් සමලංගුස ධර්මස්කන්ධයේ සිරසින් වැඳනමස්කාර නමාදී නමස්කාරී වේවා. යෞතම් අවවාදී පිටා ධර්මයේ අනුගමනයේ කොට සුපටිපන්න ආදී ගුණධාරීව ආවුණී පාවුණී ආදී ගුණ සම්සාන්නේ පිටවාගෙන අෂ්ටාර්ය පුත්‍රයන් සාවක භාවස් පාත්වනා වූ මේ මහා සංඝරත්නයට මම සිරිසින් වැඳ නමස්කාර සමාවේ නමස්කාරින් වේවා. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණ අනුභව බලෙන් වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ අනුභව බලෙන් මේ පින්වත් සෑම දෙනාම සිදු කරගත්තා වූ ධර්ම මානසිකාරමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභව බලෙන් සෑම දෙනාටම අදත් මේ ඉදිරිපත් කර ගන්නා වූ ධර්ම කාණ්ඩයට අනුව මොදින් ධර්මයේ තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා, ධර්මය අවබෝධ කර ගන්නට නුවණ පහළ වේවා, ඒ සඳහා අවශ්‍ය උපකාරක ධර්ම වල කුසල විහිදී මත වේවා, සිහිය වැඩේවා, ඒ වගේම ශ්‍රද්ධාවත් ධර්මයේ කෙරෙන පීඩාව, සෝවාන් කෙරෙන පීඩාව, සෑම දිනාටම නීවරණ ධර්මයන්ගෙන් පීඩා විඳින්න නැතුව ධර්මයේ අසාගෙන මෙනෙහි කරගෙන මේ උතුම් ධර්මයේ සාමත් මොහොතට පැහැදිලිව අවබෝධ කරගෙන අමාමහා නිවන සැනසෙන්න ලැබේවා. නිවන් අවබෝධයේ මෙය ප්‍රතිපදාව මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ විමසුන්ට මම මේ තෝරාගත්ත ධර්ම කාණ්ඩයක් කියලා දෙනවා. මම මට යම්කිසි හැඟීමක් ඇති වෙච්ච මේ කියලා දුන්නා කියලා අපි ඒක ඔක්කොම කියා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. මේ හිතාගෙන තිබෙන ධර්ම කොටස් මම මේ උපරිමයෙන්ම අවස්ථාව කුළුර මතක් කරන්න සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම මේ පොඩි කාරණයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි අපි භික්ෂුන් වහන්සේලා හැටියට මේක දෙනා දෙන දාන මාස පිළිගන්න ප්‍රතිග්‍රාහක යන වහන්සේලා පිරිසක් දාන කිවලට වැඩම කරන මේක මම මේ ඉස්සෙල්ලා කියලා තියෙනවා. නමුත් අද මේ කාරණේට නැවත හිතේ උඩට මතු කරලා ගන්න ප්‍රයෝජනවත් වෙන නිසා මතක් කරනවා. දාන කිවලට වැඩම කරාම එහෙම නැත්නම් සේනාසෙනි දානේ පිළිගන්නකොට විශාල පිරිසක් කියනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ගොඩක් නැති නිසා දායක පිරිස විශ්වනේ කියන්නේ දාන දෙන අය ගොඩක් සහභාගි වෙන නිසා ඉතින් එක එක්කෙනා නොයේ ආකාරي දාන හදාගෙන එනවා. ඒගොල්ලෝ දාන බෙදන ප්‍රධාන ආහාර උනත් ඔය පස්ස වගේ දේවල් උනත් සමහර වෙලාවට 3-4ක් තියෙන සමහර ලාට එකම වර්ග 7-8ක් තියෙනවා. ඉතින් අපි මේ හැම එක්කෙනාගේම හිත සන්තෝෂ කරන්ට උබ නැහැ නිසා ඒවා ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා තියෙන නිසා ඒවා ආහාර නිසා ඉතින් අපි හැම එක්කෙම ඔය බෙදන් දරනවා. ඒ වගේම එළවලු ව්‍යංජන ආදී දේවලුත් සමහර වෙලාවට උඩවරක් බෙදෙනවා. දැන් මේක මේ සමහර වෙලාවට අපි ප්‍රිය කරන දේවල් තියෙනවා සමහර වෙලාවට ආහාරයක් හැටියට සැලකුවත් ඒ තරම් ප්‍රියක් නැහැ. නමුත් ආහාරයක් හැටියට හොඳයි. ඒ වගේම ಗುಣ ආහාරත් තියෙනවා. සාමාන්‍ය වචන මාත්‍ර ආහාරත් තියෙනවා. ඉතින් ඔය දානෙක තියෙන ස්වභාවය. ඊළඟට මේ ඉන්නේ බුඩා කෙලුණුවාරි දේවල් දානෙක බෙදුවම අපි පාස් කරගෙන වළඳන නිසා දානෙම මේ කියන්නේ වත්තේම වෙනම උයන්තු වෙනවා. ඇත්තම කියනවා නම් මෙන්න මෙහෙම එකක් තමයි මේ මට කියන්න තියෙන්නේ. මේ හැම උදාහරණ දැන් හැම එළවලුක්ම දැන් වත්න හතර පහක් එකතු කරගෙන මේ එළවලු 20ක් 25ක් විතර එකට දාගෙන බලන්න ගියාම දානි හැටියට මොන හරි ටිකක් කහ ඇතුව හරි නැතුව හරි වැළඳගෙන බව හැබැයි මිනිස්සු නම් කියනවා ඒවා හරි හොඳයි හොඳට ඇතුවයි කියලා. හැබැයි අපිට නම් දෙන්නේ නැහැ. ඒ වගේම මේ පූජා කරපු අය කියනවා හරි හොඳට බොහොම රඟට බොහොම ප්‍රණීත විදිහට හදලා ස්වාමීන් වහන්සේලාට ගෙනලා දුන්නේ පූජා කරේ වරදන්ට කියලා. හැබැයි ඒගොල්ලෝ කියන තරම් ඉස්සරහක්වත් එහෙම අපිට විශ්ින් දෙන්නේ නැහැ. මේ ආහාරවල පොදු රහක් තියෙනවා. හැබැයි තමයි එක රහක් එක ප්‍රණීත රහක් ඉන්නේ. ඒක තමයි ඇත්ත. මේක මම ප්‍රායෝගිකවයි කියන්නේ. ඔක්කොම ගුණයක් නම් තියෙනවා. ඉතින් ඒකකින් එකකින් පොඩ පොඩව දැනුව හෝ දැනුවත් ඔක්ක නැදුනවත් පොඩ පොඩ එකහස් වෙලා ශරීරයේ එකතු වෙනවා. ඉනිසින් ආහාර වල එක රසයක්වත් හරියට විඳින්න බැරි හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි මේ පොන්චි කෑල්ලක් ගන්න කියලා පාත්‍රය එක පැත්තකට දැවුවාන් පස්සේ ඒකට පටලැවිලා එන්නේ පොලොස් කෑල්ලක්. පොලොස් කෑල්ලක් ගන්න අද ඇඟිලි ටික ඇරුවක් පස්සේ ඒකට හම්බෙන්නේ කොමැල්ලුම් ටිකක් එහෙම නැත්නම් ගෝව කැලිත් එක්ක. ඒ තමයි අපිට බෙදලා තියෙන විදිහ. එහෙම නැත්නම් අලගෙන. ඒකයි ගන්න තේ හරියට නියම රහ දකින්න බැහැ. ඒ තමයි මිශ්‍ර වෙච්ච නිසා. ඒක මිශ්‍ර ආහාරයක් නිසා ඉන්නේ අනේ ගන්න බැරි. ඕක වෙන්නේ මට තවත් ස්වාමීන් වහන්සේලා කියලා දෙන්න. මේක බණක් ඔබට අහන්න. තවත් ස්වාමීන් වහන්සේලා කියලා දෙන්න. ඉන්නකම මම මේ ඔය දලදා මාලිගාවේ ඒ දලදා මාලිගාවේ එළවලු 32ක් එක්ක තියෙන පූජාව පිළිබඳව විස්තරයක් කියනවා. ඒ විස්තරය දරුවන් පස්සේ ඉන්නේ ඒක රාජභෝගයේ තියෙන. ඒ කාලේ සිංහල රාජකාරියේ මේ රජුගේ ආහාර අනුභව කරපු විදියනේ. ඒ භෝජන එළවලු 32ක් එක්ක විශේෂ ව්‍යංජන 32ක් එක්ක හදන බත් එනිසාලි. එතකොට දැන් මම නම් කියන්නේ අපේ අධ්‍යක්ෂණයට විශ්වාස විශ්වාස කියලා දැන් මේ දලදා වහන්සේගේ පූජා කරන බුදු පූජාවේ තියෙන එළවලු වර්ග ව්‍යංජන වර්ග 32ක්. එතකොට මේ 32ම රජතුමා පණ්ඩෝම කරපු ඒවා. මේ විදිහටමලු රාජ භෝජන හැටියට බුදු පූජාව තියන්න කිව්වා කියන්නේ. ඉතින් අපි රෞද්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ සලකාගෙන මේ පූජාව විසින් වේවා කියලා සාදු කියමු. අපි හිතමු පුසජන රජ කෙනෙක් මේක අනුභව කරන්නේ කොහොමද කියලා. මේ රජතුමා අනුභව කරනකොට ඇත්තටම මේ එළවලු 32 ව්‍යංජන 32ට 32 දාලා පිඟානකට හරි සම්පන්නයකට හරි සම්පාත්‍රයකට හරි සම්පිඟානයකට හරි දාගෙන ඔය එළවලු 32 කිට්ට කරගෙන ඔය රජතුමා මේ ඔය කෑම ගන්න ගියා නම් අනිත් වාරේ මේ රජතුමාට අපිට වින්දිනේ කරන්න දෙන සිද්ධ වෙන දේම තමයි ඉදිරි වෙන්නේ. රජ කෙනා කියලා දාගෙන වලගන්නේ රම්පැටි රම්පාත්‍රි කියලා කියන්නේ සතරක් පිඟානෙක හරියන්නේ නැහැ. ඉන්නේ රස පිඟානෙක නෙවෙයි. ඉනි රස කෑම වලන. අනිත් වාරේම මේ මිශ්‍රණය ඉන්නේ සිද්ධ වෙනවා. ඒ ආහාරවල මේක නෙවෙයි යන්නේ එකට විස්තර රසයක් කියන්නේ. රජු වහම කුරයිද. රජවරු එහෙම කරයි. කවදාවත් පංචකාම සම්පත්තියකින් ආටි වෙලා මුසපත් වෙලා ඉන්න අය ඔය වාගේ එකට දාගෙන මේ අනුභව කරන්නේ නැහැ. ඒකත් තියෙනවා. ඒ නිසා මේ රසය වෙන වෙනම දැනගන්න ඕනේ කියලා ඒ රජු කියවා කියන්නේ වෙන වෙනම. දැන් එක ආහාරයක් ගන්නවලු එක ආහාරයක් එක්ක මිශ්‍ර කරලා අරගෙන ඒක අනුභව කරලා ඉවර වෙන අත හොදනවා. අත හොදලා නැවත වෙන ආහාරයක් එළවලුක් මිශ්‍ර කරලා වෙන කෑම ටිකක් ගන්නවා. කොහොමලු මේ රජතුමා සිංහල රජතුමා ආහාර ගන්නකොට අනුගමනය කරපු කෑම කෑමේ විදිය මේක මම මේ එකයි තව ගොඩාක් පොඩි විස්තර තියෙනවා අපේ පින්වතුන් මේක නිසා මේ විස්තර අහලා ඇති නමුත් මේක මෙතන ප්‍රයෝජනයි. දැන් මේකින් කියන්නේ එක ආහාර ආහාරයේ තිබෙන රසය ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම තනි තනි වෙන්නේ උඩට තමයි ඒක තියෙන්නා වූ හොඳටම හොඳටම ගැළපෙන විදිය ගැහි ආහාරයේ නියම රසය දැනෙන්නේ වැටෙන්නේ තේරෙන්නේ රස විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අපිට තියෙන්නේ කවලම් වැඩක්. කවලම් ආහාර කෑම ගැනීම විදියක් අපිට තියෙනවා. ඒක දැන් ඔය තියෙනවනේ මේ ෆ්‍රයිඩ් රයිස් සර්ව මේවා තියෙනවා එළවලු අරුවයි මොනවයි කුඩාවක් දාලා ඉතින් ඔය ගන්නවා ලස්සන නමකින්. අනිත් එක තමයි පළතුරේ කාසු කරලා ගන්නවා ශැලට් ලගේ දේවා. ඉතින් හොඳට බලන්න ප්‍රායෝගිකව ආහාරයක් මොනාර දෙයක් වෙනම හැපුවම ඒ වෙනම හැපුවෙන් පස්සේ ඒකේ අනිත් අන්නාසි කෑල්ලක් හැපුවොත් ඉන් අන්නාසි කෑල්ලේ රසය තවත් ආහාරයකට සම්බන්ධයි මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ රසයක් කියලා සමාන කරලා ගන්න පුළුවන්කම සලකන්න පුළුවන්කම තියෙන්නේ ඒක වෙනම හැපුවමයි වෙනම රහවින් තමයි. ඊළඟට අපි හිතමු අපවර්ගයක් දෙනවා කියලා. අපවර්ගයක මේ තනියෙන් ගත්තාන් පස්සේ අප කැලලා තනියෙන් හැපුවාන් පස්සේ තමයි මේක යාපනීය අඹ වලට සමානයි, එහෙම නැත්නම් උත්තම්බ වලට සමානයි, කරතකොළම්බන් වලට සමානයි කියලා හරි වෙනත් ඉනි වගේ ඇඟුල් තියෙන ආහාරයකට සමාන කරලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ තනියෙන් හැපුවාන්. එහෙම නැතුව එකක් දෙකක් ක්‍රස් කරලා විශ්ලේෂණය කරලා හැපුවාන් පස්සේ ඒකට එන්නේ විශ්සරණතාව මොනවා මොනවාද කියලා අපිට පටල වෙනවා. එතකොට අපි එක ඔක්කොම ගොඩක් එකතු කරලා මිශ්‍රණයක් හදාගෙන අනුභව කරාම අපිට ඒකෙන් ලැබෙන්නේ මහා මිශ්‍රණ රහක්. හැබැයි ඒක රහක්වත් තනින් ඉඳලානේ අපි මේක මට මේ මතක් වුණා මේ පෞගේ කාලේ මේ අපි මේ මොනවද පුරන්නේ කියන එකත් එක්ක. එනිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ ඇහිම ඕන ඒ වගේ එකට දාගෙන කෑමක් වගේ තමයි සමහර වෙලාවට අපිට වෙන්නේ. සූත්‍ර කුඩුම් ගන්න. ඊට පස්සේ සමහර වෙලාවට අපි අභිධර්ම කුඩුම් උකට එක කාඩු කරගන්න. ධම්මපදේ ගාථාවුත් වක් කරගන්න. ඊට පස්සේ ඉස්කන්ද චුට්ටකුත් උකට විශ්ව කරගන්න. ඊට පස්සේ සලායතන කොටක් වරින් මේ තියනවා නම් ඒකත් දාගෙන ඊට පස්සේ පටිච්චසමුප්පාදය දාගෙන ඊට පස්සේ හොඳට අනාගන්න. අනාගන ඊට පස්සේ දැන් මේ විඥාන ස්කන්ධේ මොයි සංඛාර ස්කන්ධේ මොයි ටිකක් දාගෙන ඔබට ධාතුපතා චුට්ටකුත් ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන එක්කස්තුකරගෙන මේක ගන්න තව සූත්‍ර තියෙනුනේ. ඒකවලා පැතිදේශනා කරපේ කොහොමද? අධිකාරුවරට කියපේ ගන්න සාකච්ඡුරේ කියන්නේ මුත් ගන්නවා. ඊට පස්සේ විශාල ලොකුහාමුදුරට කියපේ පොටිහාමුදුරට කියපේ ඔක්කොම ටික එකතු කරන දැන් මේක අපි හොඳට පටිච්චසමුප්පාදය අරවම ගැලි දාලා අදාළ. අනාගෙන නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව මේක විදිහට දැන් මේ ධර්ම අවබෝධය කරගන්න මේ පිටිනේ බැහැවය අපි ඔක්කොම ඕකේ ඉගිලා දැන් මේක බලනවා. දැන් මේ ඔක්කොම එකට දාන්න එක කොටසක් ඉන්නේ නැත්තේ පටිච්ච සමුප්පාද කැලලක් හපනකොට ඉස්කන්ද කැලල ග්‍රහයෙන්නේ ඉනිති නිමදල් කියන හිතනකොට ධාතු කතා මතක් වෙනවා. ඒ වගේම ධාතු කොටාද පිළිවෙල වෙනකොට සතිපට්ඨාන එන්නේ. මේ සතිපට්ඨාන කියන්නේ ඊට පස්සේ ආස්වාද ප්‍රසවාදයේ කොටස මෙනෙහි කරගෙන ඉනිති තියෙන ධර්මෝයන් යනකොට දෙසිස්කුණම මත ඕන ඔය වගේ ස්වභාවයක් සිද්ධ වෙනවා. මේ ඔක්කොම එක එක ධර්ම අටලවගෙන කොටස් කරගෙන කාණ්ඩ කරගෙන ඔබ මේ ගන්න කියනවා. ඒක සිද්ධයක් වෙනවා. ඕක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ බණාන කොටස් සිද්ධ වෙනවා. බණාන කොටස් සිද්ධ වෙනවා මේ දැන් අපි මේ ඉරාන් කරාමතුරු බණ කියනවා කියපුවාම මොන්නේ ඒ කවුරු හරි කෙනෙක් ආරංචි කියලා මෙහෙම ටිකක් අහගන්න. ඊට පස්සේ තවත් කොයි හරි තිබෙනවා නම් ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා පරණ මිය අපවත් වෙච්ච සාහනේ ඉවත් ආන. බණනේ. ඊට පස්සේ ඇමරිකාවට කියනවා ඉවත් ඔබත් ආන. ඔස්ට්‍රේලියාවට කියනවා මැදින්නේ කියන ඔය වගේ හැමතැනම ආන. ආලා ඊට පස්සේ ඔයිසිකත් ඔක්කොම එකතු කරන සූත්‍රවල නම් තියෙනවානේ. දැන් මේ ඔක්කොම එකතු කරගෙන දැන් බලනවා මේ හැම එකකින්ම දැන් නිවන් දැකීමේ උත්සාහය ඕනෑකම ඡන්දේ තියෙනවා. ඒක නිසා මෙතනමුත් ටිකක් අරගෙන මෙතනමුත් ටිකක් අරගෙන කොහොම යනවා මේ උත්සාහ කරනවා. හැබැයි එතනමයි. තියාගන්න බෑ. ඒක එකට එකක් හැවෙන්නේ. ඒකට එකක් හැදෙන්නේ. සූත්‍ර එකක් තරහක් කියන්නේ හේතුව ඔක්කොම කවලක් කරගත්තා. මොදෙර බලන්න ලවණක් යනකොට මේ ලංකාවේ දෙන භූමි තෙලක් යන ගම් මේ ලාම්බුතෙල් දාහුව කිසෙන් ඉතින් මේ යන භූත සැටිය. ඊට පස්සේ දැන් තියෙනවා දැන් වාහන තියෙන ඩීසල් වලින් යනවා. ඊසල් වලින් යනවා. ගෑස් වලින් යනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් බැටරි බැටරි වලින් යන වාහන. බස් එහෙම යනවා. හැබැයි මේ හැම එකම මේ ඉන්ධන හැටියට ශක්තියක් හැටියට භාවිත වෙනවා. දැන් බලන්න බැටරි යනවා. කරන්ට් එක මුත් යනවා. ඒ වගේම තමයි ඩීසල් වලින් යනවා. ඊට පස්සේ පෙට්‍රෝල් වලින් යනවා. පෙට්‍රෝල් වල තියෙනවා ඒක නම්බර දාලා තියෙනවා මේ LED එක අම්මේ දරුවා එනවා තියෙනවා. දැන් අපිට ওই ටික දැක්කම පස්සේ හිතෙනවා ඔක්කොම මේ ෆුලේනේ ඔක්කොම වටිනවනේ ඒ නිසා මේකම බෝතලයක් දාන්න නාගා අපේ බෝතලයක් දානවා ඒක කරනවා ඉතින් ඒකම බෝතලයක් දානවා ඩීසල් බෝතලෙ ඊට පස්සේ මොකද කරන්නේ ඔකට මේ තියෙනවා ගෑස් එක උත් දානවා ඕක ඉතින් ඒක වලට කාට් එකක් ගන්න ඕන පස්සේ ගින්නින් ආරගෙන මෙහා නවතින්නේ ගින්න ආරගෙන මෙහා නවතින්නේ ඔබ ඇත්තටම අපි හැම එකටම ලෝභ කරනවානේ මේකත් හොඳයි අරකට හොඳයි අර සම්සන්නයි මේකත් හොඳයි කියලා ඕම ගින්නෙන් පස්සේ අපිට ගම්මන යන්න වෙන්නේ මග නවතින්න මේ ධර්මය මේ ධර්ම අපකට ගිහින ඒකත් ඔය වගේ තමයි ඒක නිසා හොඳට බලන්න ওই සූත්‍ර දේශනා වල දේශනා කරන මූල ආශ්‍රය මොන වගේ හිතකට දේශනා කරේ මොන වගේ කර්ම විශ්වතු කරේ ඇයි එහෙම තරන්නේ හැම වෙලාවෙම මේව කරලා තියෙනවද ඒ වගේම මේ ගමින්න මිනිසුන්ට තියෙන කියලා තියෙනවද මේක දේශනා කරන මූල ප්‍රයි ඉන්න අය කාම සුපලිකාන යෝගී පැත්තට පරිවිච්ඡයද නැත්නම් එක්කම් අධ්‍යාසයෙන් වලකට විච්ඡයද ආදී ඉන්දියට ඔය සූත්‍රවල හොඳට තියන අය මොකක් කවුද තිරිස මොන වගේ කටියකටද ලන්නේ මා ලහාන මේ තිරිසත් මාසික අවුරුදු 10 15 කී තිරිසත් ඉතින් නිතර බුදුරජාණන් වහන්සේ බහැරකින් තිරිසත් කලාතුල කියන මේ තිරිසත් ඔක හොඳට තියෙනවා ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සේනාසනයේට විහාරයට උදේ හවසේ ඉන්ටර්නෙට් එක කියපු නැති බර. විසාකාවට කියපු නැති බර. අහක දෙවි සිදුවරයට කියපු නැති බර. දුරින් දාපු දෙවිට කියලා දේශනා කළා කියලා. ඇයි හින්දේ ඉන්නේ ඉතින් සමහර වෙලාවට උදේ පාන්දර බුදුරජාණන් වහන්සේත් එක්ක පින්ද පාතේ වටිනා විසුණු ආචාර කියන්නේ. එක්සුණු ආචාර කියන්නේ බං විශේෂයෙන් දුරින් දාපු දෙවිට කියලා. නැත්තම් දෙවියන්ට ප්‍රශ්නයක් කියලා. ඉතින් ඇයි වෙන්නේ කියලා. ඇයි වෙන්නේ මේ තියෙනවා මේ එකක් අපිට දේශනාකට ඉන්නකට දිනව ගන්න වටහා ගන්න අවබෝධ කර ගන්න පුළුවන් අත්දැකීම ඒක පුළුවන්කම වෙන්න ඕන ඒක තමයි බුද්ධ ඥානාවේ මාතෘකාවේ මේ කර්ම කාරණේ විදිහට අපිට දේශනා කරන්නේ ඉතින් අපිට අපි පින්මසුන්ට සමාන මේලාවට මේ පුතාවක් ධර්ම හැම පැත්තෙම ආවන් පස්සේ මේ චිතකවත් ධර්ම ආස්වාදයක්ට අමාරු වෙනවා හේතුව ඒ වෙන්නේ තේ පොමේ හේතුව පුඩා කටකට ගන්න නිසා හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා පුරක් ඇලුවර කමක් නැහැ ඒක පිළිගන්න ඒ කියන්නේ එකක් අරගෙන පිළිවෙලක කියයන් පස්සේ ආන්නේ හැබැයි එකක් මොඩලට මේ හොඳට විශ්වාස කරන්න ඕනේ. හතර වටේ බහලා එකක බහලා හොඳටම දැනගන්න ඕන. ආන්නේ එතකොට තමයි ඉන්කින් ගන්න ආලෝකය, ඒකෙන් දැනෙන රස, ඒකෙන් දැනෙන විඳනය තවත් කොටසකට සම්බන්ධ කරලා පටලවා ගන්න නැතුව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ අපි මේ ධර්ම කොටස් අහනකොට හොඳට එක කොටසක් හරි එක සූත්‍රයක් හරි තමන්ට ඕනට ඉඳන් විතරක් නෙවෙයි. තමන්ට මෙන්න මේ දේ දැනගත්තොත් ඇති ඒකෙත් නෙවෙයි. මේ සූත්‍රේ ticket අරහත හොඳට වචන උපමා හොඳට අවස්සලා හාරලා අවස්සලා හොඳට දැනගන්න ඕනේ. එතකොට තමයි මේකේ මේ ධර්ම රසය දැන් ඔය ඉතරවලින් මේ අර තියෙන මහා පුණ්‍ය සූත්‍රයේ තියෙනවා නා ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් නිවන් දැක්කයි කියලා. දැන් උරේ නිවන් දැකපු ඔය මේ මේ සූත්‍රයේ අත්ත වශයෙන් වටිනා සූත්‍ර දේශනාවක් ප්‍රශ්න උත්තර ව්‍යාකරණයක් තියෙනවා. ඒකේ මේ සැතනම ස්වාමීන් වහන්සේලා හැන්නමක් විතර රහතන් වහන්සේලා බවට පත් වෙනවා කෙලසුන්ගෙන් මිදුණයි කියලා. දැන් ওই සූත්‍රයේ ඒ ස්වාමීන් වහන්සේලා අහපු විදියයි ඒ ස්වාමීන් වහන්සේලා කියපු විදියයි අපි අහන විදියයි වෙනස් වෙනවා. දැන් එක දවසක් මට කිව්වා මේ ස්වාමීන් වහන්සේලා මේ කෑම කරහ බලන්න වැඩක් කියලා. කෑම කරහ බලන්න වැඩක්. මට කිව්වා මේ බුදුරජාණන් වහන්සේට හොඳට ආහාරයක රස දැනනවා. අපිට රස දැනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දැනෙන තරම් අපිට දැනෙන්නේ නැහැ රසය. ඇත්තටම එහෙමක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ නහර වැලේ රස නහර. හොඳට පැහැදිලිව පිරිසිදුව සෙමෙන් පිටින් සෙමෙන් බ්ලොක් වෙන්නේ නැතුව තියෙනවා. ඒකයි. අනිත් එක තමයි මේවා හොඳට අහගන්න මේක දැන් මේ හිතාගෙන ඉන්නකොට මේ දැන් අහගෙන ඉන්නකොට මේ පිනුද කියලා පුළුවන් මේ කන දෙයක්ද මේ දැන් කියන්නේ මේ වෙන සූත්‍රයක් නේද කියලා දින්න ඕන නේ කියලා. සූත්‍රයේ තියෙන ඔක්කොම මේක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දානි වළඳනකොට හොඳට හපනවා. දානි හොඳට වළඳනවා හපනවා. හපන සමේ උන්වහන්සේ බලන්නේ. ඒ වගේම පිනෙන් පහළ වෙච්ච නහර බලන. ඒ කියන්නේ ඉන්නේ උන්වහන්සේගේ ශරීරයේ තිබෙනවා මේ දැනෙන සංවේදී ඉන්නේ ගති ගොඩක් තියෙනවා. ඒක තමයි රස නහර කියන්නේ. ඒවා ගොඩක් තියෙනවා. මේ එකක් තමයි කෑම කන්න යනකොට අරණ මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා කට හොදනයි කියලා. කට හොදලා කෑම ගන්න ඉන්නේ කට හොදන්නේ ඇයි? කට හොදන්නේ අර නහරවල සෙමින් බුලත් කින්දාරි වෙන දෙයක් කාලා බීලා හරි අර සෙමින් පිටින් ඉන්නේ ස්නායු අරව මේවා බැඳලා තිබෙනවා නම් ලුක් වෙලා තිබෙනවා නම් පහදරින් ඉන්නේ නැහැ හරියට. ඔය මොන හරි මේ කිලින එක තමයි තියෙන්නේ. කට හොදලා අපිට පිටිසුදුව ආහාර ගන්නකොට යාරි රසය දැනෙනවා. අර මට කියපු ස්වාමීන් වහන්සේ මොකටද හපටි කියලා. ගොඩාක් හපන්න සමහර කම්මැලි වෙන්න පුළුවන් ටිකක් අනේ මේක මොකටද මේ කියලා දැනුනේ මේ අතක්කම හප්පපා එන්නේ ධාරි ප්‍රත්‍යාණය දුත් වෙනවා. හොඳට සිහින් ගොඩාක් කර හපටි කියලා. හපලා හපලා හොඳට පොඩි වෙනකල් හොඳ බලන් ඉඳලා දුවා මම මොකද කරා එය කරාට පස්සේ මේ හරි අපූර්වයි නේ. ඉන්නේ ආහාරය ඇත්තට ප්‍රසාද දැනෙනවා නේ. හොඳටම දැනෙනවා. පොඩි වෙන්න පොයිනේ හොඳටම මේ රස දැනෙනවා. මේ දැන් සාමාන්‍යයෙන් ආහාර ගන්නකොට කෙනෙක් ආහාර ගන්න දෙපා තුන් පාරක් එන්නේ ඔය තලු ගහලා විකලා අර මේ ගෑවිච්ච නිකන් ඔය ඕඩි වගේ තියෙන හිමි වගේ තිබෙනා වූ දුන් රාක් හරි මිනිස් රාක් හරි පොඩ්ඩක් ඔය කටවටේ ගෑවිලා හිමි ටික රහන් ඉඳගෙන තමයි අර ගිරෙන්නේම හපන්නේ නැහැ. ඒක නිසා රස දැනෙන්නේ නැහැ. ඒක නිසා ගුණ දැනෙන්නේ නැහැ. ඕකේක. යම් කිසි ධර්ම කාරණයක් අපි ගත්තොත් ගාථාවක්ද සූත්‍ර දේශනාවක්ද යම් කිසි කොටසක්ද ඉන්නේ ඇතුළතම වහින්න ඕන. යම්කිසි ආහාරයක් යම්කිසි දෙයකට ගොඩාක් කළා හපනවද කැලෙන්ට හපනවද ඉමින් විදිහටම සූත්‍ර පුඨාසික තිබෙනවා වූ ගැඹුරු ධර්ම කොටස් හතර පැත්තට හැරිලා බලන්න ඕනේ මොකද ඒකට විශ්ලේෂණය කරලා බහැලා බලන්න ඒක තමයි ඒක මේ ඉතිවිද ධර්ම රසය කාරණා රසය අර්ථ රසය අපි හැම කෙනාටම හොඳට දැනෙන්නේ වැටෙන්නේ අවබෝධ වෙන්නේ. එහෙම නැතුව යන්තම් උඩින් ඩිංගක් අරගෙන මේක ගියන් පස්සේ අපිට මේ සූත්‍රේ නිකන් වටෙන් දාලා තිබෙන මේ අර අදහස් ටික විතරයි ස්පර්ශ වෙන්නේ සූත්‍රේ ඇතුලේ තිබෙන ධර්ම රසය අපිට ඉන්නේ. අන්න ඒක නිසා මම අද මේ පින්වතුන්ට මේ එක සූත්‍ර දේශනාවක පොටි කාණ්ඩයක් අරගෙන මේ පොටි කාණ්ඩයක් උඩක් නෙවෙයි පොටි කොටසක් කියලා දෙන්න කල්පනා කළා. හැබැයි සූත්‍රයේ ඔක්කොම නෙවෙයි. හැබැයි මේ ටික විතරක් අපි අදහස් කරගනිමු. හොඳට තේරුම් ගන්නද හොඳට අවබෝධ කරගන්න වටහා ගන්නද මේ ඉතින් මේක හොඳට තේරුම් අරගෙන ඊට පස්සේ අපි තව හෙට යමු. මම මේ පෞද්ගලික සතියේ මම මතක් කරා මේ ධර්ම කොටස. පෞද්ගලික සතියේ ධර්ම කොටස මම මතක් කරා. ඒකද කියලා දුන්නේ ඒකද කියලා දුන්නා උපාදීන ධර්ම ඊළඟට අනුපාදින ධර්ම ඊළඟට උපාදානීය ධර්ම උපාදින්න ධර්ම අනුපාදින්න ධර්ම මොනවද උපාදානීය ධර්ම මොනවද කියලා මේ කියත් වශයෙන් අපි හැම එක්කෙනා මුදල තේරු ගන්න ඕනේ මුදල තේරු ගන්න ඕනේ ඉන්නේ දේශනාව ඔය මේ දේශනාවේ අපි කියුවේ උපාදින්න ධර්ම හැටියට ධර්ම කියලා දුන්නා දෙක. ඒ කියන්නේ සිත්වාසේ. සිත්වාසේ උපාදින්න ධර්ම 32ක් කියලා දුන්නා. ඉන්නේ 32කට අදාළව. ඉන් සිත්වල ගැවසෙන ගැළපෙන චෛත්‍ය ගුණක් තියෙනවා. මේ චෛත්‍ය ධර්ම කිව්වොත් 35ක් කියලා. ඊට පස්සේ කියලා දුන්නා මේ රූප වර්ගයක එක විශේෂිත වෙච්ච. ඔයිටක තමයි අපි කියුවේ මේ මෙන්න මෙච්චර ප්‍රමාණය මේ උපාදින්න ධර්ම හැටියට කතා කරනවා කියලා. ඊට පස්සේ අනුපාදින්න මේ අනුපාදින්න ධර්ම කියනවා. මොනවද මේ අනුපාදින්න ධර්ම කියන්නේ? මේ පස්සේ කියලා දුන්නා උපාදානි ධර්ම. ඔක සූත්‍ර කියන්නේ ඔක අපේ මූලික අභිධර්ම විස්තර වෙන්නා වූ මූලික පොතපතේ සඳහන් වෙන විස්තර වෙන්නේ ඔය කොටස මේ විදිහට මේ ඛතමේ ධම්මා උපාදින්න ධර්මයේ මොනවද? එහෙම ඔය අපි මිනිස්සුන්ගේ අවබෝධයට වැඩික වර්ග කළාට මේක සඳහන් කරන්නේ තීසු භූමිසු විපාකෝ යන්ච රූපං කම්මස රසත්ත ඉමින් ධම්ම උපාදින්න කිය. තීසු භූමිසු විපාකෝ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. භූමි තුනෙම තිබෙනා වූ විපාක සිද්ධිකයි. ඒකනේ තීසු භූමිසු විපාකෝ. මේ විපාක සිද්ධික ඇතුලේ වැඩ කරන්නා වූ චෛතසික ටික ඔක්කොම ටික එකේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ කියනවා ওই දෙකෙන්ම කියන්නේ මොකද්ද? සිද්ධිකයි චෛතසික ධර්ම ටිකයි. එතකොට යන් රූප කම්මසකටත් කර්මයෙන් කරපු රූප ටික. යම් කිසි රූපයක් කර්මයෙන් හදලා තියෙනවා නම් ඒ රූපේ. ඒ කියන්නේ මොකද්ද බලන්න ලස්සනට කියනවා කර්මජ රූප ටිකනේ. කර්මජ රූප ටික. යම් ච රූපං කම්මසකටත් කර්මෙන් කරලා තියෙන කර්මයෙන් හදලා තියෙන කර්මෙන් නිපදලා තියෙන රූප ටික. මොනිටික තමයි කිව්වේ ඉමිදාම උපාදි. මෙන්න මේක තමයි උපාදින්න ධර්ම කියලා කියන්නේ. ওই විදිහටම තියෙනවා අනුපාදික ධර්ම. ඉතින් ඒ නිසා අපි මේ කියලා දුන්නා ගිය සතියේ. එතකොට අද මම කියන්නේ යන්නේ මේ හිතන්ට ප්‍රයෝජනවත් වෙන අපිට ඉන්‍යාසරින් සහින ධර්මයේ එළියක් ලබා දෙන උපමානිත ධර්ම කොටසක්. ඒකේ කියනවා ස්කන්ධ පිළිබඳව කියනවා. ස්කන්ධ පිළිබඳව කියනවා ඒ ස්කන්ධ ඇත්ත වශයෙන්ම අපි ඉස්සෙල්ලා කියන ස්කන්ධ කියලා. මේ මහා කප්පි පදෝපම සූත්‍රයේ එක කොටසක් අපි අරගෙන. හැබැයි මේක මෙතනින් ඉවර කරන්නේ නැහැ. මේක ලොකු ධර්ම පරාසයක්. ඉබෙන නිවනට ඇදගෙන යන නිවනින් අපි කෙලවර කරන මහා ගැඹුරු ධර්මයක්. අපි එකක් හිතමු එන මෙහෙම. මේ සූත්‍ර දේශනාවේ තිබෙනවා මුලින්ම පඨවි ආපෝ තේජෝ වායෝ ටික කියාගෙන ඉස්සෙල්ලා ගිහිල්ලා එක තැනක මෙහෙම එකක් කියනවා. සීයතාපි ආවුසෝ කට්ටංච පටිච්ච වල්ලින්ච පටිච්ච තිරංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ අගාරංච සංඛං ගච්ඡති කියලා. අපි මේ කියපු පින්වතුන් දැකලා ඇතියේ ඒක තේරුණාට කමක් නෑ. එහෙම හැබැයි මේක මේ විදිහට හිතමු. හොඳට බලන්න මේ කාරණය. එවත්නි මේක දේශනා කරන සරුත් මහ රහතන් වහන්සේ විසුණුනාන් කරාට එවත්නි හත්තංච පටිච්ච වේදලු හිඳ හිඳලු හිඳලු නිසා වල්ලින්ච පටිච්ච ඊට පස්සේ ගැට ගහන ඔය සිරු වැල් පොටවල් නිසා ජනුලීචක නිසා වැල් පොටවල් ටික නිසා ඊට පස්සේ වාරයට දාන තිනංච පටිච්ච පොල්ලතු හරි මානං හරි මොන හරි වාරයට දානවනේ තිනංච තනකොල දානවනේ පොල වර්ග අනිත් එක පිටිවට දානවා මැටි මත්තිකංච පටිච්ච ඒ කරුණු හතරක් කියන්නේ හිඳනු කියනවා වැල කොටවල් ටික කියනවා ඒව පදින වහලෙට දාන කොටස් කියනවා ඊට පස්සේ පිටි හදන වැට කියනවා ප්‍රධාන වශයෙන් මොකද කියන්නේ හත්තංච පටිච්ච වල්ලින්ච පටිච්ච තිරංච පටිච්ච මත්තිකංච පටිච්ච මේ කර්ම හතර එක්කාසු කරන ඔබ ගොඩ ගන්න නෑනේ බලන්න ඔය දැන් ලීදරු ටික ගන්නවා ලීදරු ටික අරගෙන ණය ටිකක් ගන්නවා අනකොල ටික කියන්නේ පොළ වර්ග ටිකක් ගන්නවා මැච් ටිකක් ගන්නවා ඔක්කොම එක කොටකට ගන්නවා අපි හිතමු මෙහෙම ලී ටික ඉස්සල්ලා දාලා ඊට පස්සේ ඒක උඩින් වැල්ටි කරලා දාලා ඊට පස්සේ එකතුටින් අර මොනාරි මානන් ඉලුක් වගේ එහෙම නැත්නම් පොල්ලතු වගේ ඒවා ටිකෙන් කුඩින් කියලා එකතුටින් වැඩි තියෙනවා. එහෙම කිසි හරයක් නැහැ කිසි ලකයක් නැහැ කිසි විදියක් නැහැ. ඒක භාවිතා කරන්න බෑ. නිකන් ඔක්කොම ටික එක කොටකට සාකච්ඡාවක් නැති වෙනවා. නමුත් මේ ලීටික තියෙන විදියක් තියෙනවා. එක දිශාවකට පීලියකට උසකට හැදෙනකට වැල් කියන ඒවා හැමතැනම නැහැ ඕන තැනට විතරක් දාන. ඒකට වහලෙට දාන ඒවා ඒ ක්‍රමානුකූලවයි දාන්නේ. ඒ හැමතැනම දාන්නේ නැහැ. මැටි දාන්නේ වහලෙට නෙවෙයි. ඒකත් තිබෙනවා දාන තැන. මේ විදිහට මේ හතර වර්ගෙන් පාවිච්චි කරනවා. මේ හතර වර්ගෙන් පාවිච්චි කරපු ක්‍රමම ආකාශු පරිවර්ත ආකාශෝ පරිවාරිතෝ කියන්නේ ආහාර වට වෙනවා. අහස ඉස්සලා තිබිච්ච අහස දෙක උකින් වට වෙනවා. අහස ඉස්සත් ඉස්සලා තිබුණා කියන අදන් ඉස්සෙල්ලා. ලීදක එකතු කරන්නත් ඉස්සලා තිබුණා. ගල්පට වල් කපන්නත් ඉස්සලා තිබුණා. මිනිස්සු එතෙන් එන්නේ ඉන්නේ ඉස්සෙල්ලා අහස. දැන් මොකද උන්නේ මේ කරු හතර කාරණා නිසා මේ අහස කොටු වුණා. අහස අර අර කියපු දෙකට යා එක්තරා විදිහකට කොටු වෙලා ඒක අසර කිය. අරකින් වට වෙලා ගියා. ආකාශු පරිවර්තු ආස කොටු වුණා. ආහල වට කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඉන්න වෙච්ච ගම අගාරන්තිය සංකම් ගච්චේ. ඉන් ආස අර ගියක් යන පිළිගැනීම කියනවා. ගියක් යන පිළිගැනීම කියනවා. බලද ඉස්සෙල්ලා ලීඩර් පිට දැනග තිබුණා. ඒ කිව්වේ නෑ. වැල්කිකෝ සෙන්තෙන් වල වැල් තියෙන ඇවිච්ච තැන් වල තිබුණා. මේ ගියක් කිව්වේ නෑ. තන පොළ මුල් ගස් වල තියෙන පොළ ලතු තිබුණා මුල් ගස් වල. ඊට පස්සේ ඉරුක්මානන් හේහි තිබෙනා වූ කැලෑවල තිබුණා. ගියක් කිව්වේ නෑ. මැටි පොළවේ සෙන්තෙන් වල තිබුණා. මොකක්වත් කිව්වේ නෑ. අහසත් ඔය කිසිම දෙයක් තිබුණා. මොකක්වත් කිව්වේ නෑ. ගියක් කිව්වේ නෑ. මේ හතර වර්ගය ලීඩරු ටිකයි වැරිටිකයි ලරු ටිකයි කොලාස් අද ටිකයි මැටි ටිකයි ඔක්කොම එකතු වෙලා අර අහස වට කරගෙන යම් කිසි ස්වරූපයකට පිටතු ගම ඊට පස්සේ මේ හතරම යනවා නමක් එකක් තමයි විශේෂයෙන්ම අහස අහසට යනවා නමක් මේක කිහිය ඉතින් අස්සට ගියා ඉතින් අස්සට ගියා කියලා කියන්නේ ලීඩරු අස්සට ගියා කියන එක නෙවෙයි වල් අසකින්ගුව කියන එක නෙවෙයි. ඒවා මේ සම්බන්ධයක් දෙවෙනවා මේ ආලාසක දෙකකට. ඒක නිසා මේ අහස කියන කොටස කොටු වෙච්ච අහස කියන කොටස ගියක් හැටියට පිළිගන්නවා. දැන් බලන්න මේ කියපු බණ ආනු ඔය විදිහට දැන් මේ ඔය විදිහට උන්වහන්සේ මේ ඔය පිටපැති තිබින්නා වූ ගිනික තිබෙන ලක්ෂණය අරගෙන ඒක තියෙන හැඩ වැඩ අරගෙන ජීවිතය අසිති බෙන්නාම බණක් කියනවා. ඔය කිවල් පාවිච්චි කරලා තියෙන බණ කියන්න ගොඩක්. මේ අදින යත අකාරං සුච්ඡන් නම් උට්ටි සමති විජ්ජති. ඔය දී පාවිච්චි කරනවා මේ යම් කියක් යත අකාරං සුච්ඡන් නම් උට්ටි සමති විජ්ජති. ඒවම් අභාවසං චිත්තං රාගෝ සමති විජ්ජති කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් හොදට වහකුත් කියක් තිබෙනවා නම් ඒ වහල් තිබෙන කියන්නේ තිබෙනවා රාග තිබෙනවා. ඒ වගේම සංවර කරගත්තේ නැති හිත තිබෙනවා කියලා නිතරම රාගයෙන් හිත තිබෙනවා කියලා කියන්නේ ඔන්නකින් පාවිච්චි කර තවත් දැනක වෙනස් වෙති. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ අර පළවෙනි ධර්ම දේශනාවකට කී පාවිච්චි කර දෙනා මෙහෙම. මොකද්ද අනේක ජාති සංසාරං සංදාවිස්සං අනිමිසං ගහකාරකං ගවේසං දුක්ඛා ජාති තුනක් තුනක් එතන මේ ගෙදරයි ගිය හදන වඩුවයි දෙන්නම එකතු කරගෙන තියෙනවා. ඒ නිසා මේ ගිනි කියන එක මේ පාවිච්චි කරනවා හරි ගැඹුරු බව ඉස්මතු කරන්නේ. මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඊළඟට දැන් මොයි කියන්නේ අහස කොටු වෙච්ච අහස යනවා කියලා ගියක් හැටියට. ගියක් සංඛ්‍යාවට ගියක් බවට පත් වෙනවා. ඔය පින්තුන්ගේ කිවලුත් ඔය වගේ තමයි. මේ ඔය අහස කැලලක හරියට ගිවලා තියෙනවා. කාමරයක් ලොකුෙන්ට ආමරයක් ලොකු වෙනවා කියලා කියන්නේ අහස පුළුල් වෙනවා කියන එක. ඉතින් ආත කැලට වැඩින්න කියලා දුන්නු. දැන් මීටර් 9 මීටර් 9 තිබෙනවා කාමරය තියෙනවා නම් පහක් විතර තියෙනවා නම් ඒක ගන්න. ඊට පස්සේ 10 තිබෙනවා නම් ඊට වඩා වැඩි ගන්න. හැම වෙලේම යන කිව්වන්නේ කිනි කියලා අරගෙන තියෙන්නේ ඔය අහස කැලට. ඉනෝකි ඉනෝමියෝක ආරෝසෝ අට්ඨින්ච පටිච්ච සාරුංච පටිච්ච මාංසංච පටිච්ච චම්මංච පටිච්ච ආකාශු පරිවර්තු රූපත්ය සංඛං ගච්ඡති. දැන් බලන්න මේ කියනවා ආන්න ඉනවගේ හැවැත්තේ මේ ශරීරයේ තිබෙනා වූ ඇට නිසා අස්ති පුන්දරේ මින් ඇට සැකිල නිසා නාර වැල් නිසා ඒ වගේම මේ මැටි නිසා මස් නිසා මැටි වගේ සම නිසා මේ කියනා කොටස් ටික වට කරගත්ත ගමන් ආන්න ඒ කොටස් ටික වට කරගත්ත එක මේ ඒ වට කරගන්නේ අහස කොටසක් එකකට අයිති වෙනවා. මේ රූප ටික එක්තරා විදිහකට තියෙන්න එක්තරා විදිහකට පිටත්ද නිකන් නෑ අනිවාර්යයෙන්ම අහස අවශ්‍යයි. ඒ නිසා මේ අහස් කුහරේ ඇතුලේ මිනිස් මස්තිකයි සම ඒ වගේම ඇටසැකිලි ඔක්කොම ටික පිටින් පස්සේ අර අහස කැල්පත් යනවා. මේ ශරීරයේ කොටසක් හැටියට නම් කරනවා. මේ ශරීරයේ කොටසක් හැටියට නම් කරන්නේ මේ ශරීරයේ පිටනේ ඇස්සෙනි. ඒක නිසා කියන රූපත්ව සංකම්පස්සෙදි ආකාශ පරිවාරතු ආකාශ කියන්නේ කොටස් වෙච්ච එකට වෙන් වෙච්ච එක. ඒ රූප ටික පාවිච්චි කරන්නා වූ තැන මේ රූපයක් හැටියට සංකලන කරනවා කියන්නේ. අපි මේ ලෝකෙ තේරුම් ගන්න ඕනේ ඇත්තටම අහස ඉස්සර වෙලා අතිවිචතන රූපයක් හැටියට පාවිච්චි කළාද? අහස රූපයක් හැටියට පාවිච්චි කරාද? අහස රූපයක් හැටියට පාවිච්චි කරේ නැහැ. ඒක අහස ඇතුලේ තියෙන දෙයක්. පතේ ආපෝ තින්ජෝ ආය වගේ වෙනස් වෙනස් වෙනවා. එකක පාවිච්චි කරා දිස්තලෝයේ ඉනිකී හදන්නේ නැහැ. එතකොට මේ ඔක අහස තිබුණා. හැබැයි මේ අහස කොටස ගියක් බවට පත් වුණේ ගියක් හැටියට සංඛ්‍යාවට ගියේ අර ටික ඇවිල්ලා එතන හිටු නිසායි. එතකොට තමයි මේ අරක තියෙන සැරට මේකට යටත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේ අපේ මේ ශරීරයේ තිබෙනා වූ අපේ මේ ශරීරයේ තිබෙන මේ ඇටසැකිල්ල නාරවල් මස් ඊළඟට සම් ඊට පස්සේ මේ තිබෙනා වූ කෙසුම් ලොම් නිය දත් අම්මා සාර නාර උපෝටි එක්කාශක මේක එක්තරා විදිහකට අහසට තමයි පිටන්නේ. අහසක් අවශ්‍ය මේ ශරීරයේ. එතකොට මේ අහස යනවා අර රූප සංඛ්‍යාව යනවා ශරීරයේ කොටසක් වෙනවා. දැන් ඊ වගේ මේක හොඳට මතක තියාගන්න. මේ කියපු කතා මේක ඉස්සරහට පාවිච්චි කරනවා. ඉස්සරහට හරියට ප්‍රයෝජනවත් වෙනවා මේ කියපු කතා. අපි මේක දැනග තිබෙනවා ඔය කතා ওই දිලේ තේරුම් අරගෙන අපි දැන් ඉංගක් ඉස්සරහට යනවා. මේ ඉස්සරහට ගිහිල්ලා මේ විදිහට තියෙනවා මේ ඒ සූත්‍ර දේශනාවේ තිබෙනවා එක ගොඩාක් දිගයි. අපි මේක මේ කිසිය කරලා ගන්න නැතුව විස්තර දිගට කියොත් හොඳයි කියලා හිතනවා. පටහැනිත් අපි කියන්න ඕනේ. මේ ඒ සූත්‍රයේ තියෙනවා වෙන තව කොටසක් තියෙන වෙන මේ. හැබැයි මේ අජ්ජත් කච්චේව ආවුස්. චක්කුම් අපරිමේ බාහිරාජ රූපාන් න ආපාතං ආගච්ඡති. ඊළඟට කියනවා නෝච සත්‍ය සමන්නාහාරෝ හෝති හේවතාව සත්‍යස විඥාන භාගස් පාස්වාහෝ. දැන් බලන්න අර ඉස්සෙල්ලා කියපු එකට මේ මොකක් හරි හිතියක් තියෙන කියන. එළු වලට එහෙම වෙන්නේ නැහැ. නමුත් නැති නේද. මේ කතාව කියන්නේ මේ රූප ගැන විඥානය ගැන මේ කතාව කියාගෙන යනවා. මේ කියනවා අජ්ජත් සංචේව ආවුසු චක්කුම් අපරිවිණ්ණා හොති. මේ අපිට තියෙනනේ ඇහක්. මේ ඇහ පිටින්ටත් මොකක් හරි පොඩි අහස් පොඩ්ඩක් අවශ්‍යයි. ශරීරයේ ලැබෙන්නා වූ ශරීරේ පාවිච්චි කරන්නා වූ මේ ශරීරේ පාවිච්චි කරන අහස කොටසට මේ ඇහැටත් පාවිච්චික පොඩියම් වූ වේවා යම් කිසි දෙයක් අවශ්‍යයි. හැබැයි එතන තියෙනවා මේ ඒ ඇහැ අත්‍යන්තික ඇහැ කියලා කියනවා. අත්‍යන්තික සමාතුල තිබෙන්නා වූ ඒ වගේම සමාතුල මේ මගේ කියලා ගන්න මේ ශරීරයට අයිති වෙච්ච ඇහැ තියෙන එක වැඩ කරනවා. අපරිපින්න කියලා කියන්නේ විනාශ වෙලා නැහැට. ඒ කියන්නේ මැරිලා එහෙම නැත්නම් ඉඳෙවිලා එහෙම නැත්නම් මොකක් හරි ඩැමේජ් එකක් වෙලා මොකක්වත් නැහැ අපරිපින්න. ඒකට නිරෝගිමත් කියන්නේ නිරෝගිමත් ඇහැක් තියෙනවා. කොහෙද මේ සමාතුල? ඒකට වැඩ කරන ගතිය තියෙන්නේ. විදිලා නැත්නම් ඒක ඔපරේටිව් හරියට හොඳට ෆන්ක්ෂන් කරන්නේ. ඊළඟට කියනවා මේ ඇහැ මොකටද තියෙන්නේ? මේ ඇහැ තියෙන්නේ ඉතින් යම් කිසි බාහිර තිබෙනා වූ දර්ශනීය රූපයක් ගන්න කරගන්න. එතකොට මේ ඇහැ මොකටද තියෙනවා? බාහිරාච රූපාන ආපාතං ආගච්ඡති. හැබැයි ඇහැ හොඳ නිරෝගීවත් කැඩලා බිඳලා මොකක්වත් නැහැ. එළියට තිබෙනා වූ රූපයක් මේකෙන් වදින්නේ. බාහිරාච රූපාන ආපාතං ආගච්ඡති. මේකට ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහැ නිරෝගී ඇහැ හොඳයි. දැන් එකක් පොසිටිව් මේ දෙවෙනි එක නෙගටිව්. ඒ කියන්නේ අර මේ වර්ණේ ඉන්නේ නැහැ. ලෝච සත්‍ය සමන්නාරෝධි. ඊවකින තමයි මේක කියන්නේ මානසිකාරයේ මුල් වෙන්නේ නැහැ කියලා. මානසිකාරයේ මුල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය මානසිකාරය කියලා කියන්නේ මේ මේක රූපේ පැත්තට කියන මේ රූපේ දැනගන්න හිතට කලින් තියෙන මෙනෙහි කරන ඒක තල්ලු කරන දාන extra විදියක ස්වභාවයක්. ඒක තියෙන්නේ නැහැ. එතකොට කරුණු දෙකක් නැහැ. ඒ කියන්නේ රූපය එන්නේ නැහැ. රූපේ පැත්තට මෙනෙහි කරගෙන යන ඒ ගතියක් නැහැ. හැබැයි ඇහැ හොඳයි. ඊළඟට කියනවා නේවතාව සත්‍යද විඥාන භාගස් පසු බව හොයි. ඒක නිසා වෙයි. අර විඥානේ කියන එක චක්කු විඥානේ කියන පහළ වෙන්නේ නැහැ කියන. ආකල් ඔය ස්වභාවය කියන සංකල් මේ ඇස චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. දැන් මේ ඇත්තම බෑනේ මේ රූපේ දැනගන්න රූපයක් ඇත්තෙත් නැහැ. ඒක ඇවිල්ලා නැහැ කියනවා. බාහිර රූපය ආවේ නැහැ. ඊට පස්සේ මානසිකාරයක් ක්‍රියාත් වුණේ නැහැ. එතකොට අර චක්කු විඥාණයට ඉන්න බැහැ. චක්කු විඥාණය ඉන්නේ නැහැ කියලා කියන්නේ හිතින් රූපය දැනගන්නේ නැහැ කියන එකයි. ඉන්නම් කියන්නේ මොකද්ද? ඇහත් නිරෝධමත් හැබැයි අර රූපය කියන එක මේකෙ ස්පර්ශ වෙන්නේ නැහැ. සතු වෙන්නේ නැහැ. අපාදගත වෙන්නේ ඔන්න එක විඥානේ පහළ වෙන්නේ නැති හේතු අපි තව එකක් කියනවා. ඒ සූත්‍රය තව දිනක් කියලා දැනගන්න කියලා අපේ ඇතුළත තිබෙනා වූ මේ ඇස එහෙම නැත්නම් ප්‍රසාද චක්ෂුසය පිළිගෙන කැටල බිඳන සුවාලය වෙලා බැරිලා නැහැ. හොඳට ලයිව් තියෙනවා. ඒක තමාගේ ඇහ හොඳට ලයිව් තියෙනවා. මේ ඊවකීම තමයි බාහිරාච රූපාපාතං ගත. ඒ කියන්නේ ඉන්නේ තිබෙනා වූ රූපත් ඒ කියනක වැඩි යට පුළුවන්. හොඳට තියා. බාහිර රූපයක් තියා. හැබැයි ඇහත් හොඳයි නිරෝගම ඉස්සරහා තිබෙනා වූ ඒ රූපයක් තියෙනවා. නමුත් අර ඒ හිත තල්ලු කරලා ගෙනියන ඒ මානසිකාර ස්වභාවය වැඩ කරන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? එතකොටත් විඥානේ පහළ වෙන්නේ නැහැ කියන්නේ. විඥානේ පහළ වෙන්නේ නැහැ. දැන් මොන දෙකයි? ওই දෙකේදීම විඥානේ පහළට මොකක් හරි අඩුවක් තියෙනවා ඒ දෙකේ. කර්ම තුනක් තමයි මේ කියන හැටි කර්ම තුනක්. එකක් තමයි නිරෝධමත් නැහැ අවශ්‍යයි, අනිත් එක තමයි රූපේ අවශ්‍යයි, අනිත් එක තමයි මානසිකාර ගුණය. මේ පැත්තට හිතව අරගෙන හරවන ගතිය. මෙනි කරවන්නා ගුණය අවශ්‍යයි. ඊළඟට තව එකක් කියනවා. මොකද අහගන්න යම් ආකාරයකින් යම් විදිහකින් මේ සමාතුල තිබෙන අධ්‍යාත්මික චක්ෂුසේ පිළිහි ගියේ නැත්තම් මේ කියන්නේ පිළිහිලා නැහැ. හොඳයි. නිරෝධිමත්. මොකක්වත් හදදල මොකක්වත් නැහැ. දෙලකින් පීඩාව නැහැ. බාහිරාජ රූපාපතනයි. මේ ඉදී තිබෙනා වූ දක්ෂණ වර්ණ රූපය මේක ඇසට දැන් මොන තත්ත්වය. ඊවැකීම තමයි ඒක තත්ත්ව වෙනකොටම ස්පර්ශ වෙනකොටම සංජීව සමන්හාරෝ කියන මෙහෙය කිරීම ඇදලා එනවා ඉතින්. ආනි කර්ම තුනේ එනකොට විඥාන භාග ස්පර්ශ බව උගොත. විඥානේ පහළ වීම වෙනවා. ඒ මොන විඥානේද? චක්කු විඥානේ. චක්කු විඥානේ පහළ වෙනවා කියලා කියනවා. දැන් මේ චක්කු විඥානය කියන එක පහළ වෙන විදිය බාහිර වශයෙන් කියනවා මේ. මේ පහළ වෙන විදිය මොකට බලන්න මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ කියන්නේ මේ රූප ධර්මතා දෙකයි නාම ධර්ම එකට පෙළ ගැහෙන විදිය කියන්නේ මේ. රූප ධර්මතා දෙකක් වෙනවා. ආධ්‍යාත්මික ප්‍රසාද රූපේ. මේ ප්‍රසාද රූපේ ඇවිල්ලා කර්මජ රූපයක් ප්‍රසාද රූපය අනිත් රූපවලින් උපස්තම්භණි ලබාගෙන උදව්පකාර ලබාගෙන යෝගී බවට පවත්වන්නා වූ ඒ වගේම පරම්පරා වශයෙන් ඒ වගේම රූප පරම්පරාවට යන්නා වූ ප්‍රවෘත්ති වශයෙන් පවතිනා වූ කර්මයෙන් හැදිච්ච ප්‍රසාද චක්ෂ ප්‍රසාද රූපයක් තියෙනවා. අනිත් එක බාහිර වශයෙන් තිබෙන එක ඒක ඇවිල්ලා කර්මජයෙන් එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ චිත්තජ එකක් වෙන්නත් පුළුවන්. ඊළඟට එල්සූජ එකක් වෙන්නත් පුළුවන්, ආර්ජ එකක් වෙන්නත් පුළුවන්. මොනා හරි රූපයක් හතර වර්ගයක රූපයක් තියෙනවා. ඒකේ එකක් තමයි මේ ඒක ගැනත් කියනවා. දැන් මේ හතරෙන් එකක් කොට වර්ණවත් වෙලා ඉන්න පුළුවන් කියලා. දැන් ඒක රූප දෙකක්. අනිත් එක තමයි ඔය රූප දෙක අරුණයින් පස්සේ අවදීනවනේ මේ ඇතුළත වැඩ කරන්නා වූ මේ පිළිහිල යන හේතක් තියෙනවා. මේ චක්කු ඇස කියන එක කර්ම විපාකයක්. කර්මයේ විපාකයක් හැදෙන්නේ තියෙන්නේ. ඊළඟට බාහිර ඒවා කර්ම විපාකයක එකක් වෙන්නත් පුළුවන් නැති එකක් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ දැන් මෙන්න කියාගෙන යනකොට තව එකක් තියෙනවා මේ අපි කියව චිත්ත වීති ගැන. මේ චිත්ත වීතියක එකතු වෙන චිත්ත වීති අවස්ථා දෙකක් කියනවා. ඒ තමයි සමන්නාහාර මානසිකාර්ය ඉන්පිනේට එකතු කරන මේ හිත සහ විඥානය. විඥානය කියලා කියන්නේ චක්කු විඥානය. චක්කු විඥානයට කලින් තියෙනවා මේ පංචද්වාරාවන් ආවජන සිත. ආනි ආවජන සිත මෙතන කතා කරන්නේ සමන්නාහාර ගුතු මේ වචනේ. ඒ කියන්නේ මේ පැත්තට යන්නා වූ නැමෙන්නා වූ හිත කියන්නේ. දැන් මේ විඥානය ගැන හිතලා බලන්න. චක්කු විඥානය ගැන. චක්කු විඥානය කියන්නේ මොකද්ද? චක්කු විඥානය කියලා කියන්නේ කර්ම මේ විපාක හිතක්. ඒක නිසා මේ අධ්‍යාත්මික රූපයේ චක්කෝ කියන එක උපාදින්නයි. අපි ඉස්සල්ලා කියන උපාදින්න රූප කියනවා කියලා ඒක උපාදින්නයි. ඇයි උපාදින්නයි කියලා කියන්නේ ඉස්සර වෙලා ඉස්සෙල්ලා ජීවිතයක ප්‍රතිසන්දියට කලින් යම් කිසි දැනක මේ වගේ හැක ඒ පහල කරන්න පහල වෙන්න ඇති වෙන්න හේතු භූත වන්නා වූ පටිච්ච සමුප්පාදයක් හැදුවා. ඒ කියන්නේ හේතුවක් හැදුවා. ඒකේ හේතුවේ ඵලය තමයි දැන් මේ ඇහැ ඇහැට මෙතන තිබෙනා රූප චුට්ට. දැන් මේ කැවිලා උපාදින්නයි. උපාදින්නයි කියන්නේ තදබලයෙන් තමයි මේක හදලා තියෙන්නේ. තදබල කර්ම ගැන දෘෂ්ටියෙන් තණ්හාවෙන් ගත්ත එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා මේක උපාදින්නයි. හැබැයි මේක රූපයක්. මේක රූප උපාදින්නයි. බාහිරව තියෙන එක උපාදින්න එකක් වෙන්නත් පුළුවන් නැති එකක් වෙන්නත් පුළුවන්. කර්ම ජීවරණ උපාදින්න නැත්තම් ඊළඟට අනිත්‍ය තමයි මේ අර පංචස්කාර ආවජිත සීත ඉන්නේ තියෙන්නේ ඒකෙවිලා මේ ඒකෙවිලා විපාකයක් නෙවෙයි ඒක ක්‍රියාසිතක් ඊළඟට බලන්න හොඳට ඊළඟට බලන්න මේ විඥානේ චක්කු විඥානේ කියන කේවලා උපාදින්නයි ඒ කියන්නේ ඒ කියන්නේ මේ විපාකයක් හැටියට විපාක සිතක් දැන් ඔය එක පහළ වෙනවා ඔයක පහළ වෙනකොට ඔයක පහළ වෙනකොට ඔබ තියෙන ආප්පාන ටිකක් ඔබ තියෙන ආප්පාන ටිකක් හැම තැනම පතුරුව ගන්න නැතුව මේ සිංහේ විතරක් අපි බලමු අපි මේ මොනකට තේ බොනකොට තේ තියෙනවා ගොඩාක් පැකට් එකේ දාන. බෝතල විලා. හැබැයි අපි තේ හදාගෙන බොනකොට රහවෙන ඉන්නේ කෝප්පේට ගත්ත උණු වතුර දාගෙන තියකර ගත්ත තේ විතරයි. හරි ඒව දිවිච්චා. ඊමක ගහක් අපිට මේ අනුසාරයෙන් දැනෙනවා. ඒක නිසා අපි අත්විඳින ඉරාවට අත්විඳින්නේ කෝප්පේ බොන වළඳන තේ විතරයි. ඊමක අපි විනේ වගේ රාවිද අනි මේ කිසි වෙනව වේටින්ග් එක වෙනව ටික තේරු ගන්න. මේ ඉර මෙහෙම ඊට පස්සේ කතාවක් කියනවා. දැන් මේ ජීවිතයක තිබෙනව යම් කිසි හැලැක්කීමක් තමයි මේ ටිකෙන් මෙච්චර කියලා කියාගන්නේ. වෙන ස්වභාවයක නොවන ස්වභාවය. ඊළඟට කියන යම් අතා භූත ස්වරූපා තං රූප උපාදාන කන්දේ සංගම් ගච්ඡති කියලා. ඒ කියන්නේ ওই විදිහට ওই කියපු තැනින් තියෙනවනේ රූප කොටසක් තියෙනවනේ ওই විදිහට මේ කියපු කර්මයෙන් තියෙන එකක් හරි නැති එකක් හරි තියෙනවනේ ওই ටික සතා භූත ඉන් විදිහට පාගෙන රූපය තිබෙන රූපය හටගත්ත රූපය රූප උපාදාන කන්ති සංකාංග ඇති. ඒ කියන්නේ රූප උපාදාන ස්කන්ධයේ හැටියට ගණන් ගැනෙනවා. උපාදාන ස්කන්ධය හැටියට බලන්න. එතකොට මේ රූප උපාදාන ස්කන්ධය හැටියට ගණන් ගැනෙන්නේ මොකක්ද? අනුප්‍රසාද රූපේ. ඉතින් සතා භූත ස්වරූපා. මේ විදිහට පහළ වෙන්නා වූ මේ එක අවශ්‍යන මිනිමේ විඥානයේ අවශ්‍යන විඥානයේ ගැට ගහල ගන්න විඥානයේ මේ මතු කරලා ගන්න අවශ්‍යල ගන්න මේ විපාක විඥානයේට ඔලුසන්ට හේතු වෙන්න දෙයක් ඇද්ද ඒකද කියනවා ඒ රූපේ කියනවා උපාදාන රූප උපාදාන ස්කන්ධේ සංඝාගත රූප උපාදාන ස්කන්ධේ සලකනවා. ඊළඟට කියනවා ඉන්නේ විඥානේ ඇතුලේ නිකන් ඉන්නේ චක්කු විඥානේ. චක්කු විඥානේ කියන්නේ තියෙන ධර්මතා තව හතක්. ඒ ධර්මතා හත තමයි ස්පර්ශයයි වේදනාවයි සංඥාවයි සංකා පස්සේ වේදනාව සංඥාව සංඛාර සංඥා චේතන ඒකග්ගතා ජීවිතේ මානසිකාර චෛතසික ධර්ම හතක් කියලා. පස්සේ වේදනාව සංඥාව චේතන ඒකග්ගතා ජීවිතේ මානසිකාර මේ හතේ දෙන්නේ කයින් වෙනවා වේදනාව වේදනාව යා තථා භූතස්ස වේදනා ඉන් විඥානේ ඇති වෙන්නා වූ වේදනාව වේදනා උපාදානක් කන්ති සංගාගජති වේදනා උපාදාන ස්කන්ධයේ හැටියට බලමු. යහ සංඥා තථාගත සංඥා ඒ විදිහට තිබෙනා වූ සංඥාවක් ඒකේ මේ ගැළපෙන සංඥාවක් තිබෙනවාද? ඒ සංඥාව වැඩ කරන සංඥා ස්කන්ධය උපාදාන ස්කන්ධය. ඊළඟට කියනවා තව තියෙනවා පහක්. ඒ කියන්නේ ත්‍ස්සයයි චේතනා ඒකග්ගතාව ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන පහ. ත්‍ස්ස චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර වේදනා සංඥා එකයි වුණා. මේ පහට කියනවා මේ තථාභූතස සංඛාර මේ සංඛාර උපාදාන කන්ති සංඛාරච්චති. අනිත් එක මොදෙල බලන් මේ සූත්‍රයේ මෙතන කියලා තියෙන බහුවචනයි. ඉතල කියන යම් යා යා කියලා කටි එක වචනයක් කියන මේ හේතුව මේ මෙතන ධර්මතා ගොඩක් තියෙන නිසා මේ තථාභූත සංඛාර බහුවචන කියලා තියෙනවා. බහුවචන කියන්නේ හේතුව ස්පර්ශයේ තියෙන චේතනාව තියෙන එකකතාවේ තියෙන කිසිඳි තියෙන මානසිකාරය කියන ඔක්කොම එකකට දාලා සංඛාර වූ මේ උපාදාන ස්කන්ධය සංඛාගතදී කියලා කියනවා. එතකොට අවිලක් තියෙනවා විඥානය. චක්කු විඥානය විඥාන උපාදාන ස්කන්ධයේ ඇතුළත් සලකනවා. දැන් මෙතන තිබෙනවා උපාදාන ස්කන්ධ පහක් තියෙනවා. මම ඉස්සෙල්ලා පාවිච්චි කරපු වචනයක් තියෙනවා. කිව්වර එකස්තිකයේ කිව්වා ඒ තමයි මේ උපාදීන්නේ කියලා. මේවා උපාදීන්නේ. ඇයි උපාදීන්නේ කියලා කියන්නේ මෙතන තියෙනවා රූප උපාදීන්න මෙතන තියෙනවා මේ නාම උපාදීන්න. උපාදීන්නේ කියලා කිව්වේ කර්මෙන් හදපු එකක්. මේ ඔක්කොම ටික කරන්නේ හැදුවේ. දැන් මේක දැන් ඔය හැම ඉස්තිනාගේම ජීවිතේ බලන්න ඔය තියෙන ඇස් තියෙනවනේ. ඔය ඇස ඔය පිනන ගුණේ තියෙනවනේ පිනන ගතිය. ඔක උපාදීයි. ඔය පිනන ගතිය උපාදීයි. එතකොට ඔය පිනන ගතිය ඉවත් කරපු කර්ම බලයක විපාකයක් ඔය. ඔය අත්දින හැම එක්කලාගේම ඔය මූණේ දෙකක් තියෙන්නේ උපාදින රූප. ඊළඟට මේ කර්මයෙන් ඇතිවෙච්ච ඔකට පේනේව තියෙනවා. පේන දේවල් ආපාදගත රූප තියෙනවා. ඒ කියන්නේ ඔය නිසි හරි එහෙම නැත්නම් අර වගේ තියෙන කිච්චි හරි. ඔවා වදින කලර් එකනේ. ඕම වගේ තියෙනවා. ඕගේ තියෙන හැබැයි උපාදින්නම නෙවෙයි. ඕගේ තියෙන්නේ මේ උපාදින්නව තියෙන දැන් තමන්ගේ අත දිහා බලන්න. තමන්ගේ අත දිහා බලනකොට අතේ පාටක් තියෙනවා. ඒ අතේ පාට ඔය විදිහට පාට ගෙහිලා තියෙන්නේ යම් කිසි කර්ම විශේෂයකින් තමයි ඇගේ ඇදලා තියෙන්නේ. ආහාරයෙන් උපස්තම්භණය වෙනවා. තියෙන ඔය මේ ඌෂ්ණයේ සීතල නිසා ඒකත් උපස්තම්භණය වෙනවා. ඉතලෙසත් පස්සම්පති වෙන. ඉතිමසා ඔය උපස්සම්මණය ලබාගෙන ඔය පාට වෙලා තිබෙන්නේ කර්මජ රූප වල. ඒක නිසා ඔක තියෙන කර්මජයි. ඔය ඈත පේන ඇඟලියා බලනකොට රූපේ බාහිරයි. ඇඟලියා බලනකොට රූපේ බාහිරයි. හැබැයි මේ ඒක කර්මජ රූපයක්. දැන් මේ කර්මජ සහ ඍතුජ චිත්තජ ඔක්කොම ටික පේන ඒවානේ. වර්ණ රූප ඊවත් ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා සාධුනේ මොකද රූප උපාදාන ස්කන්ධෙ සලකනවා අනිත් එක උපා ඉන්න කියලා කියනවා. තව එකක් තමයි මේ ඔය චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය ඇවිල්ලා උපාදින්නයි කර්මයක විපාකයක්. ඒ කිදෙන්නා වූ වේදනාව උපාදින්නයි. මේ වේදනාව කර්මයක විපාකයක්. ඒ වගේම කිදෙන සංඥාව උපාදින්නයි. කර්මයක විපාකයක්. ඔය සංස්කාරය කර්මයක විපාකයක්. ඒක නිසා ඔක්කොම ටික උපාදින්න ගන්න. උත්පාදිත වෙලා මේකට මේ වචනයක් පාවිච්චි කරලා කියනවා මෙන්න මෙහෙම. මේ වචනයක් පාවිච්චි කරනවා. මේ කියනවා මේ උපාදාන ස්කන්ධය කියලා වචනයක් මේ කියපු දෙකේ තියෙනවා. අපි ඒකට බහින්ද කලින් අපි මෙන්න මේ හිතුව බලන්න. අපිට පුළු පුතන් හැටියට මෙහෙමත් හිතන්න. මම ওই ජීවන ඉස්සලා පටන් ගන්න උත්තරම කෑම කන විදිහක් කිව්වා. ඊට පස්සේ මේ රහ දැනෙන විදිහක් කරොත් වනේ ওই ටික මේකට ආධාරයක් නැති මේ අපේ වැඩ පිළිවෙල දැන්. ඉතින් අද මේ කියන බණත් අපි මෙහෙම හිතමු සරලව වැටෙනවා නම් වැටෙනවා නොවැටෙනවා නම් ඒක තීරේවා. තීරණ ටිකක් තීරේවි නැති එකක් නිවන් දකින ලාට තීරේවි. නිවන් දකින වෙලාවට බුදුරජාණන් වහන්සේට තරංග ඔක්කොම හොද සිංහලා නිවන් දකින නැත්නම් සාමාන්‍යයෙන් ඔය රහතන් වහන්සේ නමක් තරමට තීරුම් අරගෙන තීරේවි නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් සුක්ෂ විදස්ක විදිහට මේ අර තියෙනවනේ සමසිසි පරිණවානේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ පිරිනිවන් පාන්ට එහෙම නැත්නම් මිය යන්න මොහොතකට දෙයකට කලින් එක අරමුණක් අල්ලගෙන ධර්ම අවබෝධය කරගන්නවා. හැබැයි සංසාර දුකින් මිදලා ඉතරේට යනවා. හැබැයි උඩම සාමාන්‍ය සමාපatti රසෙ නිඳ බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතුව සමාපatti රසය කියලා කියන්නේ මේ දැන් ඔය තියෙනවනේ ඵල සමාපatti විදිනවනේ. දැන් මැරෙන් දැන් රහතන් වහන්සේ නමක් මොහොතකට කලින් සාත් වුණා. ඊට පස්සේ රහත්ක ඵල සිද්ධිය නම් පහළ වුණා තමයි. ඵල සමාධිය කියලා කියන පුර ඵල සිද්ධිය පහළ වුණා තමයි. නමුත් දීර්ඝ කාලීන ඵල සිද්ධියක සමාපත්තිය සම්බන්ධලා වගේ අනිත් රහතන් වහන්සේලා වගේ කින්ට බැරි වෙනවනේ. නමුත් රහත් වෙනවනේ. නමුත් එතනින් එහෙම ඉවරවන්නේ ඉන්නේ හරියට හරි කමන්නේ. ඉන්නේ ඒ වගේ වූ වේවා අපිට වැටෙනවා නම් වැටේවා නැත්නම් නොවැටෙනවා නම් නොවැටේවා කවදා හරි රහත් වෙන ගණ කොයි විදිහට හරි තේරෙන්නේ. අපි මේ හිතුව බලන්න දැන් මම මේ කාරණය අපි තේරුම් ගන්න බලමු. මේ දැන දැන් උපාදීන ධර්ම ටිකක් කියවනේ. උපාදීන ධර්ම ටික ඔක්කොම පෙර කරපු මේ යම් කිසි තදබල විදිහට කරපු තණ්හාවෙන් හයිය හදාගෙන දෘෂ්ටියෙන් හයියක් අරගෙන ගැම්මට කරපු කර්මයක විපාකයක් තමයි ඔය තියෙන්නේ මූණ දෙපැත්තේ නිකන් ඩොට් ගහලා. මූණ දෙපැත්තේ අයිස්ක තියෙන සිදුවෙන් පස්සේ කන්නාටිත් එහෙම ඇලුවන් පස්සේ තුන්නේ මේ ඔය ස්වභාවය. ඔය කර්මජ උපාදි රූප. ඒකට තියෙන රූපක් තියෙනවනේ ඔය ලස්සන දේව. ඉන්නේ එව විදින විඥානක් ඇවිල්ලා දැනගන්න විඥානක් ඇවිල්ලා උපාදී. දැන් කොහොමද තියාගෙන අපි බලමු මෙහෙම. අපිට ඊජිප්තුවේ පිරමීඩ බලලා කට්ටියක් එනවා. ලංකාවේ කට්ටියක් එනවා ඊජිප්තුවේ පිරමීඩ බලලා. මේ ඉතිහාසය බලන්න. ආරම්භක ලංකාවට කියනට ගියාම රෝපාවතිස් මලින් කියන්නේ නුවර යන්නේ හරි මහන්සි ග්‍රීන් කිසිස්මයි කියනවා. ඒ වුණාට මෙනේ ඉර මේ ටිකට් දාලා මහන්සි නොබලා කකුල් වකුතු කරගෙන මේ ඉඳගෙන ප්ලේන් එකේ ගිහිල්ලා ඉජිප්තු යන ගොඩනැගිලි ටික බලලා එනවා. ඒක ඉන්නවනේ. අපි ඉතින් කොහොමද ගිහිල්ලා බලලා ආපුවයි කියනවා ලස්සන මේ ලස්සන කතා. ඊළඟට ඔය අර මේ පාසී තියෙන සාවර් එක ඊට පස්සේ නායකර ඇල්ල ඌව ටික බලලා ඇවිල්ලා මේ අපිට කියන අපිට කියන්නේ හැබැයි මෙහෙමයි ලෝක වශයෙන් කියන්නේ හැබැයි ක්‍රියාත්මක වෙන්නේ විදිහක් ඒ තමයි ඒගොල්ල බැලුවාය කියලා කියන්නේ විපාක සිත් උපාදින්න පහළට උපාදින්න ධර්ම ඊළඟට එව බලන්න හේතු වෙනවා මොකක්ද කියනවා ඒක නිසා චක් විඥාන සිත් පහළ වුණා. ඉන් වේදනාව උපාදී සංඥාව උපාදී. දැන් ඒකුල ඇවිල්ලා අපිට කියනවා. මෙහෙම දැක්කා මෙහෙම මේ දැක්කා මේ කියනවා මේ මටත් එක්කෙනෙක් ඇත්තටම කිව්වා මේ ස්වාමීන් නයගරා ඇල්ල නොදැකපු ඇත්තක කුමට දැයි කියලා එහෙම කිව්වා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම ධර්මයේ දන්නේ නැත්නම් මටත් අනිවාර්යෙන්ම හිතෙනවා මේ ඇත්තක මුකටද කොහොම හරි යන්න ඕනේ කියලා බලන්නයි කියලා. වතුර මාර්ගේ තියෙන සූතක් මේ තියෙන්නේ. දිගට අර ඇල්ල වගේ වැක්කෙන්න පළල් පළලට උඩට වහිනකොට උඩේ වාසික ඔක් කියන සූද තමයි ඔය බලයෙන් නැගරල්. ඉතින් මේ ඕකෙ පිටිපස්සට ගිහිල්ලා ෆොටෝ ගන්නවා. මේ ටික අපි හිතුව මෙහෙම. ඕක කියනකොට අපි හිතනවා යන්නේ මුළු කරපු පින් වල ඔබ ඇස්තර නම් හරි පිනක්. ඉක්මන් දෙහැක් ඉතින් ඒගොල්ලන් තේම දකින්න දැක්කා. කියලා ඉතින් මේ අපිට ඒක පිළිබඳව ඒක දෙකෙන් බලාපු රූපේ පිළිබඳව ඒක දෙකෙන් ඒ රූපේ දිහා බලලා ඉන්න දැකපු වින්දනයේ පිළිබඳව ඔන්න දැන් අපිට උඩ හැදෙනවා. අපිට උඩ ගන්නවා. ඉතින් හැදෙනවා මේ අනිත් එක්කෙනාගේ කතා ඇහුවන් පස්සේ ඒ චක්කු විඥාණය දියම ටික ඒ ගැටිච්ච ආපස්සට රූප ටික ඉතින් ඕක අහනකොට අනේ මටත් ඔය වගේ ඇට් එකක් ඇත් මද මටත් බලන්න නැත්නම් හොඳයි කියලා දැන් අර මේ නිකාම නිකං අත් දෙක අකුණු ගාගෙන වකුටු කරගෙන නිකං කිදා බැලලා උලි වෙලා හැකිලා අර කුම්භ කරන ස්වභාවයෙන් පිටිච්ච දෘෂ්ටිය එහෙම ඔන්න දැන් අනුගසා දාගෙන නැහිටිනු. තණ්හාව එහෙම නිකං බර්ට හිවි කරගෙන හොඳට නැගිටිනවා. නැගිටලා දැන් මොකද කරන්නේ? අර මේ ටවර් එකටයි නයිජරයල් ඊජිප්තුවේ පිරමීඩ ඔයෙ තියෙන දේ ඕස්ට්‍රේලියාව පැත්ත නම් අර උරුරු කන්දයි ඕවට ඉතින් දැන් මොනවා හසකද මේවට හසකද මේ වගේ ඇසුලපත් මේ වගේ රූපේට උන ඔන්න දැන් මොකද කරන්නේ? උණ ඇදිලා ඩක්කු මුක්කු වෙලා දැන් අර මේ හැටවිලා තියෙන සිතුන තිබුණාව අර තණ්හාව දෘෂ්ටිය ඔන්න දැන් කියලා බැලලා මේ කියන්නේ අලුකසා දාගෙන නැගිලා ඔන්න ගොඩ වෙලා එනවා. ඇවිල්ලා අරකට මුදේටම ලාටු ගැසියක් දාගෙන මුත්තටම උපදවා ගන්නවා. මේ මටත් කොහොමයි මාත් බලන්න ඕනේ කියලා ඔන්න ලෝභ කරනවා. ඇත්තට ඉන්නේ පස්සේ අර මිනිස්යාගේ දැන් අපි ඉස්සර මේ ලෝභය ඇති වෙන්න දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි කෙනාගේ ලෝභ හිත ඇති වෙන්න. ලෝභිත ඇති වෙන්න ගුදුරු වෙනවා. ගුදුරු උනේ අර ඉස්සෙල්ලා ඇහෙන් කරපු වැඩේ. ඉස්සෙල්ලා ඇහෙන් කරපු හිමින් බැරි ඒ චක්කු විඥාණයට හිමින් බැරිම බැලීමේ ක්‍රියාවට ආසන්න මාත් බලන්න ඕනේ. ඊට පස්සේ මාත් දකින්න ඕනේ. මටත් ඒක ඕනේ. ඒ රූපේ ඕනේ. මමත් විඳින්න ඕනේ. මටත් මේ බැලීම සතහන තියෙන්න ඕනේ. මමත් ඒක ගැන හිතන්න ඕනේ. ඕක ඔය ටික ඔක්කොටම ඇලිමක් කරනවා, බැඳීමක් කරනවා, පැතිීමක් කරනවා, දෘෂ්ටියක් හදනවා. ආන්නේ දෘෂ්ටිය, ඒ අන්හාව, ඒ ආලය, ඒ දෘෂ්ටිය, ඒ චුකම, ඒ පැතිීම ඇති වෙන්න මේක පොහොර උනායි. ඒක නිසා කියනවා මේකට ඔය ඇස් ඔය හැම කෙනාගේම තියෙන ඇස් තියෙනවා නේද? ඌව උපාදානිය තමයි. උපා ඉස්සෙල්ලා තියෙන උපා තින්න දැන් තියෙන උපාදානිය. දැන් බලන්නකෝ මේ. මොකද දැනගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය පත්‍රවල තියෙනවා නළු නිලියන්ගේ මේ. මොනවල පත්‍රවල පින්තූරවල නළු නිලියන්ගේ ඔය ඇස් එහෙම ලස්සනට දාලා තියෙනවා. ඒව ඇත්තට මේ විදිහටම කවු කිසිචියද කොහොමද දන්නේ? හැබැයි සීන්නේ අර ලස්සනට ගන්න. මොකද දැකපු ගමන්ම මේ හිස්තරට උණ ගන්න. මේ උණ ඇරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අර අර අරව ඇවිල්ලා උපාදින්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේගොල්ලෝ හදපු කර්මයක විපාකයක්. ඕක දැකපු ගමන්. ඕක දැකපු ගමන්ම දැන් මේ ඉඳී ගන්නවා. පස්සෙන් ඊට පස්සේ පස්සෙනා මම අන්න අර වගේ හැප්පෙන්න ලැබියෝ. අන්න එතකොට ඇහැ දැන් ලෝභ ගන්නේ. එතකොට මේ ලෝභ කරපු මේ ලෝභයට සමසවට්ට ලෝභයට අරමුණු වෙන්නේ මේ පතත් ගොදුරු කියදී තමයි අර ඇහැ ඒකෙන් බලපු රූපය ඒකෙන් දැකපුයේ විඤ්ඤාණය මටත් මේ විදිහට දකින්න ඕන බලන්න ඕන ඇහැක් ඕන ඔය විදිහට හිතනවා පතරයිද පුතේ මේක ඇවිල්ලා මේ ආශ්‍රව ධර්මයක් තියෙනවානේ ආශ්‍රව ධර්මියෝ ඔන්නේක මුළු ගැන්දිලා නිකන් මුළුව බිමට අරවගෙන ඔය අපි හිතමු මිනිස්සේ වශයෙන් තියලා කියලා ඒව එහෙම තියෙන්නේ නැතුව ඒව හොඳට නැගලා උරු උස්සලා උඩව කුරට නැගලා බලන තාත්තේට ඒ ආශ්‍රව ධර්මයක්ට ගැස්සලා උඩට මතුවෙලා ගෙන්න මේ උපකාර මේ වගේම මේ ඒවා පතන සත්‍යයට ගන්න පුළුවන්. දැන් අපි තියෙන හිත්වල පැකින් තියෙන හැබැයි හැම වෙලෙම පතක් නැහැ. ඒ කියන්නේ පතක් නැත්නම් ඒක හිමින් නිකන් ඔය සුති යන්තම් පැතිලි තියෙනවා. ඉතින් පැතිලි බලාපොරොත්තු වන තණ්හාවට හිත්වල ඒ කියන්නේ පැකින්නලා මුළු ගෑවිලා ඔහි ඉන්නවා. හැබැයි මොකක් හරි දෙයක් ලස්සන දෙයක් විනිවිද දකින දෙයක් ආපු ගමන් ඇහැක් කියන ලස්සනට රූපයක් ශබ්දයක් ආපු ගමන් ඔන්න පටන් ගන්නවා මේක පතක්. ඉන් පැතීම කියලා කියන්නේ මොකද්ද? අන්න අර උපාදානීය ස්වභාවයක් කියන නිසා මෙන්න ඇලෙන මෙන්න උපාදාන කරනවා. ඒක නිසා ඊවට කියනවා අපි විඥාණයට ඇලීමක් කරොත් ඒ ඇලීම කරන විඥාණයට කියන ඇලීමට හැදෙන හේතු වෙන විඥාණය කියනවා විඥාන මේ විඥාන උපාදානස්කන්ධය ඊළඟට යම් කිසි රූපයකට රූපයක් නිසා අපි නිවිච්ච ආශ්‍රව ධර්මයක් මතුවෙලා ගැසිලා තිගැසිලා ඔළුව ගසාගෙන නැගිටලා එනවනම් උපාදානීය මේ එනවනම් මේක ඉතින් කියනවා ඔන්න ඒ රූප උපාදාන හේතුව එහෙම මේ රූපේ තියෙනවා අමුතු ගතියක් උපාදානයට අත්තු කරලා අඩ ගහලා කතා කරන්න පුළුවන් ගතිය ඒ උපාදානයට අරමුණු වෙන ගතිය තියෙන ඒක නිසා තමයි ඒක කියන්නේ උපාදාන ස්කන්ධය. ඔකේ ඇහි තියෙනවා ඊළඟට අපිට අහක ලැබෙනවා මෙහෙම අපිට අහක ලැබෙනවා මෙහෙමයි මේ අපි හිතමු සංඥාව ගැන. මේ සංඥාව කියලා කියන්නේ රූප සතහන අපි හිතමු රූප සතහනක් කියලා. ඒ මිනිස්සෙක්ගේ සතහන. ඒ කියන්නේ හැඩය හොඳයි. අපි ඌලාරිකව ගන්න. මිනිස්සෙක්ගේ හැඩය හොඳයි. සතහන හොඳයි. මේ එතකොට අපි සංඥාවකට කරා මේ මිනිස්සේ හරි හොඳයි හොඳ හැන්සම්. ඊට පස්සේ නිකන් හොඳ දෙනුමක් වෙන උසේ හැටියට මාත මාසේ හැටියට උස ඔන්න සංඥාව. හදාගත්ත ඊට පස්සේ මේ වගේ හොඳ රූපයක් හදාගන්න ඕනේ. රූපයක් හදාගන්න මේ ඉතිේ පුළුවන් විදිහට ජීවිතේ කියලා ටිකක් හදාගන්නවා. දැන් අපලා මේ වරක් දෙකක් පූජා කරනවා, බත් ටිකක් පූජා කරලා කියලා ඔන්න ඊට පස්සේ plan කරනවා. දැන් මේ මෙයාට මේ ජීවිතේ gym එකට යන්න පාර කිව්වේ ඊළඟ ආත්මයේදී මේ වගේ සෙට් එකක් ලබා ගන්නට ආශ්‍රව ධර්මයන්ට උපාදානයන්ට අඩ ගැහුවේ කුමක්ද? අන්න සංඥා. ඒක නිසා ඉතල තිබුණා වූ සංඥාවට උපාදානයට ආශ්‍රවයන්ට අර අරමුණු වෙන නිසා ගොදුරු වෙන නිසා ආරම්භණයක් වෙන නිසා ඒකට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. සංඥා උපාදානස්කන්ධය රූපය උපාදානස්කන්ධය. අපිට අහන්න ලැබෙනවා මිනිස්සෙක් මේ හොඳට සැප වෙනවා ඉන්න. අපිට එහෙමකක් තියෙනවා ලංකාවේ ඉන්නකොට මේ කට්ටිය හොඳට සැප වෙනවා අය මේ එහෙම කියලා අපිට ආරංචි වෙනවා. ලස්සනට හොඳට ඉන්නවා මේ සිසිලයි ඒ වගේම මේ මිනිස්සු හොඳට වුණෝ මිත්‍ර සීලී කටපොන දිනවා මෝල්ස් තියෙනවා. සුපර්මාකට් ඉවෙන්ට් එකේ නොකී පීආර් පාර තියෙනවා. අපි මේවා කෑව ඇපලුස් තියෙනවා. අපිට කඩ දෙපැත්තෙන් වතුර ටිකක් කරනවා. අපි අපල් හපනකොට ඉතුරු කියලා જાතියක් තියෙනවා. පිටුවා තියෙනවා. අරේ කාපු බීමුත් තියෙන මේ ගොල්ලෝ ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා ටෙම්පරාදු කරලා හොඳට ඔති බීරින්ට තෙල් බීරින්ට කතාව දාපු ගමන්ම මේ වින්දනය කරපු දෙයක් මේ කියලා කියන්නේ. මේ කියපු ගමන්ම අරගොල්ලන්ට උනේ මාසයක්. මේ කියන්නේ මොකද? උපාදානය කියන්නේ මොකටද? වේදනාවට. මෙයා විඳපු මේ වේදනාව, සැප වේදනාව, රස වේදනාව, ලෝභ මිස්කල් මොකක් හරි වේදනාවක් විඳින්ට හරියට උනේ නැහැ. දැන් එයා මේ ඊට පස්සේ මොකද කරන්නේ? වැඩ කරලා පටන් කරලා මොනා කරලා හරි සාතිකාර බුදු සාතිකාර මොනා ප්‍රවැක්කක් දාලා ඉවත්ින් ඉඳ බලන්න. දැන් කියන්නේ එන විදිහට ලෝභකම හේදීනා වූ කර්මය ඒ විදිහ ඔක්කොම ටික අර ආසාවල් තිබෙනා වූ දේවල් බරුව වශයෙන් අපි ඒක ඔක්කොම අවසර දුන්නේ මොකක්ද? අර වේදනාව. ඒ වගේම සමහර වෙලාවට ඉතින් බලන්න මේ ජීවිතේ නම් මට ඔස්සේවට යාලට බෑ. මම කෙලින්ම ලබන ජීවිතයේ ඔස්ට්‍රේලියාවේ උපදිනා මෙල්බර්න්පත්. ඒක ඊට පස්සේ මොකද කරන්නේ? නුවර යනවා, අතරගම යනවා, පුදු පූජාද, මල් පූජාද, අතුගාන ඒවා, දානමාන ඕනේ. බැරි නම් එහෙම අනිත් අයට උදව් කරන්නේ. ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? තණ්හා මුල් කරලා, දුෂ්ටිය මුල් කරලා මමත් මේ වෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා අර වේදනාවට ලෝභකම දාලා ඊට පස්සේ මේ ඔස්ට්‍රේලියාව උපදින්න ඔන්න වැඩි හදනවා. එක පාරක් මේ අන්නා තාමික උපාදානය ඒ පුදුකුණේම පස්සක් අර කියන්නා වූ අර කියන්නා වූ වේදනාව මට මේ විදිහට මිදෙන්න ලැබෙනවා කියලා. ඒක නිසා වේදනාව කියන එක ගොදුරු වෙනවා උපාදානයට. ඒ කියන්නේ ඇලීමට. වේදනාව ගොදුරු වෙනවා දුක්ඛය. විඥානය ගොදුරු වෙනවා උපාදානයට. අරමුණු වෙනවා උපාදානයට දුක්ඛයට. ඒක නිසා ආශ්‍රවයන්ට අරමුණු වෙන ආශ්‍රවයන්ට ක්‍රියාත්මක වෙන්න අරමුණක් හැටියට හේතු බුදු වෙන්නා වූ දේවලට කියනවා මොකද? උපාදාන කියලා. ඒක තනි වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙන්න පුළුවන්. ආන්න ඒ විදිහට උපාදාන ධර්ම උපාදාන ධර්ම පහක් තියෙනවා. ඒක නිසා දැන් මේ තවත් එකක් කියන මෙන්න මෙහෙම. සම්බලන්ද මේ මිනිස්සෙක් මොන මහද තියෙනවා. මොසයි. මහසයි. ඒ මහත ශරීරයට අහසක් ටිකක් වැඩි වුණා වශයෙන් කීතු මනුස්සයා මේ කීතුයි ඉන්න මනුස්සයාගේ ශරීරයට මේ තේරුම් ගන්න කියන්නේ ඉන්න මනුස්සයාගේ ශරීරයට අවශ්‍ය වෙන්නේ අහසේ මහ විශාල අහසේ වුණත් පොඩි එකයි. මනුස්සයා කීතුයි. මනුස්සයා පොඩි. අනිත් එක තමයි අපි තු පොඩි දරුවෙක් ඉන්නවා කියලා. ඒ පොඩි දරුවාගේ ශරීරයට අවශ්‍ය වෙන ඇත්තට මේ අහල පොඩි ටිකක්. එතකොට ලොකු මනුස්සයෙක් කියන හරි හැටි උසයි මහතයි. ඒ මනුස්සයාගේ උස ශරීරයේ මහත ශරීරයේ ගැවසෙන්න එයා අහසක් වැඩි ප්‍ර අවශ්‍යයි. එතකොට මනුස්සයෙක් හිතනවා මට මෙන්න මේ වගේ උස මනුස්සෙක් වෙන්න ඕනේ. මේ වගේම ඇටි දැටි හැන්සම් උස මහත් මනුස්සෙක් වෙන්න ඕනේ කියලා යම්කිසි රූපයක් ආවා. උන ආශ්‍රවය ආවා. මෙතනදී තිබෙනවා මේ උසගති විතරක් නෙමෙයි එයා ඇත්ත වශයෙන්ම මේ ආසක් කලේ ඒක අයිති වෙන්නා වූ අර අහසටත් එයා ආසක් කරලා තියෙනවා ඇතුලේ. ඒ කියන්නේ උස දාන්නත් කරත් කිපයි. ඒක නිසා තමයි අර කියනවනේ අත්‍යච්ච පටිච්ච නාරුංච පටිච්ච මාංශංච පටිච්ච සම්මංච පටිච්ච ආකාසු පරිවර්තු රූපත්‍ය සංඛංගච්චති කියලා කියන්නේ. දැන් එනි කියනවා රූපය කියන එක උසනම් උසනම් ඒ උසේ ප්‍රමාණයට අහස සත්‍ය මේ යෝජනාවක් දානවා. අහසක් විතරක් සයි කියලා කියන්නේ ඒ උසට අහසක් විතරක් කියනක් ශරීරයේ යටත් වෙලා තියෙන උකුම දෙක තමයි. එයා ඉල්ලන්නේ මේ ග්‍රාම්‍ය ධර්මයක් කියන්නේ හරියම ගැඹුරු ධර්මයක්. රූපටි විතරක් නෙමෙයි ඉල්ලන්නේ. එයා ඉල්ලන්නේ මේ රූප උපාදානය කරන්නේ තණ්හා කරන්නේ ආශ්‍රව ධර්මයන් ගලවන්නේ ඒ කියන්නේ වගුරුවන්නේ ආශ්‍රව ධර්මයන් වගුරුවන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයට විතරක් නෙවෙයි උපාදාය රූප වලට විතරක් නෙවෙයි. ඉන්නේ උපාදාය රූප සෙට් එක උසක තියෙන්න ඕන ආසත් ඒ ප්‍රමාණයට වැඩියෙන් තියෙන්න ඕන අපි යමක් කියලා ඉන්ද්‍රිය කිල්ලනවා ඒ පාවිච්චි කරන්න තරම්. ඒක නිසා මේ අර රූපයක් ඇහිලා සලකන අහසත් රූපයක් ඇහිලා සලකලා අහසත් රූපේ හැටියට ඒකේම කිල්ලවලා ඊට පස්සේ එයා ප්‍රාර්ථනාවක් කරන්නේ රූපයක් කරන්නේ ආශ්‍රවයක් ඇති කරන්නේ මට මෙන්න මේ වගේ උස මහත හැඩ ශරීරයක් කෙනෙක් මෙන්න මේ වගේ විදීමක් වෙනෙන්න මට මේ වගේ අන්න ඊ ගතියට ඒ කියනවා සාධාරණ යෙත්ත ගෝචරය වෙන ධර්මය උපාදානයට ගෝචර ධර්ම. මේ මොක තියෙනවා බාහිර වශයෙන් තිබෙනවා ආධ්‍යාත්මික වශයෙන් තියෙනවා. ඒකත් අපි මේ පොඩ්ඩක් මම ස්පර්ශ කරවන්න මේ දවසක් අපි ගියා මේ ස්වාමීන් අපි දෙන්නේ තුන් දෙනෙක් අතර ගියා ඇවිදගෙන ගියා මේ මෙල්බර්න්. ඔක උනේ 2000 ඉතර අපි ඇවිදගෙන ගියා මේ අර එකී දත්තට යන පාරේ මේ ඇතුළත එක හරිය නිවිච්ච නිෂ්කලංක මිනිස්සු ගැවසිච්ච නැති හොඳට ගස් කුලක් තිබෙන පාරක් තිබෙනවා. මේ ඉතින් සෙන්කිල් දත්ත තමයි තියෙන මුහුද පැත්තට යන තියෙන්නේ. ඉතින් ඔහොම යනකොට වටපිටාවේ ගස් කුලක් හොඳට තියෙනවා. ඒ කියන්නේ හරිම සාන්තයි හරිම නිෂ්කලංකයි නිවිච්ච පළාතක් මිනිස්සු එහෙම වැඩි වුණේ වාහනයක් දෙකක් වහිටපු ගමන් යනවා. සත්‍යයක් පත්‍යක් නැහැ. ඉතින් ඔහොම යනකොට මේ පාප්පේ මොකද ලස්සනට ඇදලා තිබෙනවා. ගීතු දාලා තනකොළ කපලා හරි කිවිලයි. ඉතින් දැන් මේ යනකොට ජීවල් එහෙම තියෙනවා හරිම මේ ලස්සන විදිහේ මාලිගා වගේ ජීවල් ටිකක් ගිහිරි පැත්තේම තියෙනවා. ඉතින් මේ යමින් ගමන් අපිත් එක්ක යන්නේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ. මේ පැත්තේ සිරිනාසනයක් හදන්න තියෙනවා නම් හරි වටිනවා හරි හොඳයි කියලා. ඇත්තට ඒක මේ ඒ පලාත හැටියට දැනෙච්ච එකක්. එහෙනම් යෝජනාවක් කරා මේ ඉතින් ගණන් වැඩි ඇති. මේක නිසා දැක්ුවයින් පස්සේ දැන් මේ මොකද කරේ? මේ කරේ අර්ධ අර වටපිටාවේ ඉගෙන ගෙවල් ටික දිහා දැක්කලා ඊට පස්සේ මොකද කරේ? අර ආශ්‍රව ධර්ම ටිකට ඉනිස උරුසන්ට වැඩක් හැදුවා. ඒ වගේම තමයි කර්මෙන් කර්මඵලයක් ඉතින් මේ වගේ කතා කළා. ඉන්නේ කතා කළේ මේ ඒ වගේ ඉන්න මිනිස්සු නම් හොඳට පෙර පින් කරලා ඉතින් ඒගොල්ලෝ ලබාගත් ඒවා ඉතින් අපිට ඉතින් මේ වගේ එතෙසේ වෙන පින් කරන්න ඕනේ කියලා අන්න බලන්න දැන් මේ වෙන වචනයකින් හරි පැති වෙනකම් මේ පැත්තට පර වෙන වචන දෙක තුනක් වුණ උපාදානයේට මේ නැත්තම් උපාදානය කියලා කියන්නේ පැතිීමට දැඩිව අල්ලා ගැනීමට ආශ්‍රවණයන්ට දැන් මේ අර ගිනිහින්දනේ ආයෝ නැත්තම් මේ අපි හොදට මේ නොදට නිෂ්කලංකව තේ ටිකක් කියලා හිතපු දෙන්න සුදුනක් දැන් අතෙන් ගිනිහින්දනේ වුනේ ඊට පස්සේ දැන් කතා කරද්දී ඉතින් කිසිම මාරම මොදෙකට දැත්තර කිනිසාතිය ආපදී දැන් මේ අර නිදාගෙන හිටපු අනුසේ කෙලස්ටි අර ආශ්‍රය ටික ඉන් ආශ්‍රවයන්ට වැඩ කරවත් වැඩ කරන්ට හිතන්ට ඊළඟට කර්මය කර්මඵල යන්නේ කින් කරන්න ඕනේ එහෙම නැත්නම් ආරාමයක් අර ඔය කතා ටික ඔක්කොම සාදු දෝර්ණ සයින්වන්ස තිරුවන් සරණයි කොහොමදින් ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු දේශනාවක් අපිට පුළුවන් තරම් සරල කරලා දේශනා කළාට ඔබ වහන්සේ අර මහා අතිපදෝපම සූත්‍රයේ හස නොබිදී තියෙන ඕන රූපයක් ආපාදනය වෙන්න ඕන සත්‍ය සමන්නාහරෝ ගතිය යෙදෙන්න ඕන විඥානය පහළ වෙන්න කියපු තැන ඊළඟට දේශනා කළා එතන යෙදෙන රූපමයි රූප උපාදාන කන්දේ වෙන්නේ විදියට වේදනා සංඥා සංකාර විඥාන එතන ස්වාමීන් වහන්සේ ඊළඟට වහන්සේ දෙන්නවා ඇයි රූපයයි කියන එකමයි රූපස්කන්ධයයි රූප උපාදාන ස්කන්ධයයි වෙන්නේ කියලා. එතකොට ඒකම අපිට පැහැදිලි වහන්සේ පැහැදිලි කළා. ඒක විපාක විඥානයක් කියන එක, චක්ක විඥානය. එතකොට ඒ විඥානය උපදින්න උදව් වුණ රූපය දෙකමත් එතකොට මේ රූප උපාදාන ස්කන්ධය වෙන්නේ. එතන මම අර මේ මූලික යටලුවට සම්බන්ධ කරලා අහන්නේ මේ කන්දයි උපාදාන ස්කන්ධයි කියන දෙක. එතකොට මේ දෙකමද එතන මේ රූප උපාදාන ස්කන්ධය වෙන්නේ කියන එක මේ කර්මයන් පැහැදිලි කරලා දෙන අතරුවන් කරනයි. මේ ඒක හරි හොඳයි. එහෙම ඔබ මේ ඔබ තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපි හිතමු මොනසෙක් අපි හිතමු යක්ෂි මහත්මයක් මේ තරෝස් මලක් කටේ තියාගෙන අපි නැත්තම් රෝස මලක් තියා බලගෙන ඉන්නවා. එතකොට මේ එයාගේ චක්කු විඤ්ඤාණයේ තිබෙන ක්‍රියාකාරීත්වය තමයි රෝස මල තියා දැකීම, රෝස මලේ වර්ණය ගැනීම. ඒ රෝස මල ටික එකක් ඒ රෝස මල යාට හොඳට පේනවා. අනේ තවත් එක්කෙනෙක් කෙනාට පේන්නේ නැහැ. දැන් එතකොට බලන්න මේ රෝස මලයි බාහිර රූපයයි ඊළඟට මේ එයාගේ තිබෙන රෝස මල දැකීමේ තිබෙන වර්ණ ස්වභාවය. මේ කියන්නේ රෝස මල දැකීම පිළිබඳව ප්‍රසාද රූප ස්වභාවය. ඒ දෙකම එකක් කර්මෙන් උපන්නා වූ එකක් ඇස. අනිත් එක තමයි කර්මෙන් උපන්නේ නැති බාහිර රූපේ. මනුෂ්‍යෙක් අනේ මටත් මේ වාගේ රෝසමල දකින්න ලැබීවා කියලා. මේ මටත් මේ වාගේ රෝසමල දකින්න ලැබීවා. අනේ මටත් මේ වාගේ අපේ ගෙදර තියෙනවා නම් මේ වාගේ එකක්. අනේ මං ගෙදරත් හදාගන්න ඕනේ මේ වාගේ රූපයක් කියලා. දැන් රෝසමල අර නෝන ඉස්සරහා බෙදෙන රෝසමල එයා ඊට පස්සේ ඒකට ලෝභ කරනවා. මම යම් කිසි ඊළඟ ආත්මයේ උපදිනවා නම් මේ වගේ රෝසමල් වත්තක් තියන ගහක් උපදිනවා. එතකොට දැන් එයාගේ අර තිබෙන මේ අර ආශ්‍රය කියන්නේ තණ්හාව, රූපය, පැතීම. ඊට පස්සේ ජීවිතේක ඇත්තට ඇති වෙන්න. ජීවිතේක මතු වෙන්න. අර මල උදවුණා. ඒ මල ගෝචර වුණා. ඒ මල ඇවිල්ලා පත්‍ය වුණා. පච්චේ භූත ඇත්ත වශයෙන්ම මොකද තියෙන්නේ මේ මොකද තියෙන්නේ මේ අර ආශ්‍රව ධර්මයන් එහෙම නැත්නම් සාසව ආරම්මන වශයෙන් සාසවන් ආරම්මන වශයෙන් පච්චේ භූතක් කියලා තියෙනවා. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ට මතුවෙන්න අරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒක නැත්තම් ඔය තණ්හාවෙන්නේ ඔය පැතිනේ නැහැ. එතකොට බලන්න බාහිර රූපෙන් හින්දා මේක අවදි වෙනවා. එතකොට ඒක රූප උපාදානස්කන්ධ වෙනවා. හේතුව මේකට ටච් කරන්න. මේකට ටච් කරන්න ගැසීමක් කරනවා. අනිත් එක තමයි දැන් මේ නෝනට හොඳට ඇස්පේනවා. ඇස්පේනස හොඳට බලාගෙන ඉන්නවා. අනිත් අතට ප්‍රාර්ථනා කරනවා අනේ මම මේ වගේ දුක්පත් වෙලා මේ වගේ සල්ලි මෙල මුදල් නැතුව මේ දිදී ඉන්න නිසා තමයි මට ඔය වගේ තැනකට ගිහිල්ලා මම බලා ගන්න බැරි. ඉතින් මම කවදා හරි ඔය වගේ බලන්න පුළුවන් ඇහක් බලන්න පුළුවන් ජීවිතයක් මම ලබන්න ඕනේ මේ වගේ ඇහක් ගැන. මේ වගේ බලන්න හැකියාවක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? අර එයාගේ තිබිච්චර උපාදාන එහෙම නැත්නම් ආශ්‍රව ධර්මය මේ දැඩිව ගැනීමට හේතු වන දිනේ දෘෂ්ටිය ඒ වගේම තණ්හාව අවදි වුණේ අරයාගේ බැලිම ක්‍රියාව. අරයාගේ ඇහැ. එතකොට මේ කර්මයෙන් හටගත්ත හටගෙන හිමියාවේ තියෙන ඇහැ එයාගේ කෙලෙස් උපදවන්න හේතු වෙනවා. ඒ අරමුණක් අරමුණක් හැටියට හේතු වෙනවා. ඒක නිසා ඒක උපාදාන ස්කන්ධ උපාදාන ස්කන්ධය දැඩිව ගැනීමට හේතු වෙනවා බාහිර වශයෙන්. ඊළඟට තමාගේ ජීවිතයේ සිවින්නා වූ දේවත්වය වගේ අපි අනිත්‍යක හේතු වෙනවා. එනම් හොඳට එකෙන් දැකලා විශ්දේ කරනවා මට පේනවා කියනවා. ඒකට එතන තිබෙන්නේ හිත පැත්තට ගිහිල්ලා හිත පැත්තට ගිහිල්ලා ලෝකෙ. මිනිස්සේ ලෝමේ මිනිස්සේ උපාදාන කරනකොට රූප මුල් කරගෙන උපාදාන කරනවා. රූපය දකින සාද රූපසා ජීවත් පුද්ගල ආත්ම සංඥා දෘෂ්ටි දීලා උපාදාන කරනවා. එහෙම නැත්තම් මට මේ වාගේ හිතක් මේ වාගේ ධනිය දැනගන්න පුළුවන් ස්වභාවයක් ඇති වේවා කියලා උපාදාන කරනවා. තවත් එකක් තියෙනවා. මට මේ වාගේ දේවල් ලබා දෙන හොඳ පිනක්, හොඳ කර්මයක්, හොඳ ශක්තියක්, බලයක් ඇති වේවා කියලා මේ විදිහට සංස්කාරයක් උපාදාන කරනවා. ඔය හැමදැනම එකින් එකට වෙන වෙනම ඇතිලා තියෙනවා. ඒ උපාදාන තිරුවන්තරණයි සාංගස්ස ඒ කියන්නේ අපි අර අනාගතයේට මොකක් හරි සඳහා මේක යෙදුනක් විතරද එතකොට උපාදානෙ වෙන්න එහෙම නැත්නම් අපි දැන් වර්තමානයේ ඔය රෝසමල දකින මොහොතේ ඊළඟට අර ප්‍රාර්ථනා ඉරිම වාස්තේ පැහැදිලි කළා. එහෙම ප්‍රාර්ථනා නොකළොත් දැන් මලක් දකින්නවා කියන මත්තම මේ ඇහැ මල පොඩක් ඇහැ රූපේ දක්ුණානේ ප්‍රතිලානේ තජ්ජෝ සමන්නා රෝහ ජතියක් තියෙදිලා එතකොටත් එතන පංච උපාදාන කන්දේ හටගත්තද නැත්නම් එහෙම අනාගත ප්‍රාර්ථනාවක් සඳහා යම් කිසි දෙයක් චේතනාවක් අවුත් විතරද මේක පංච උපාදාන කන්දේ එන්නේ එනක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තේරුම් ගන්න නැහැ. මේ ඒකත් හරි වටනා. මෙහෙම තියෙනවා. හැබැයි බැලුවට මේ උපාදාන වෙනවා. හේතුව ඒකේ තියෙන දැඩි බවයි අඩු බවයි විතරයි තියෙන්නේ. උපාදාන කියන තැන මේ ආශ්‍රව ධර්මයන් උපාදාන කියන තැන තියෙන තැන් අටයි. ඒ කියන්නේ ඔය උපාදාන කරන්න පුළුවන් තැන් තියෙන අටයි. එකක් තමයි ඔබ තනි ලෝභය දෘෂ්ටියදී. ඔය ලෝභය දෘෂ්ටියදී එක තමයි උපාදාන ධර්මයේ ඒ කියන්නේ උපාදාන කිරීමේ තියෙන තන උපාදාන දෘෂ්ටි බලපෑ තියෙන අට තමයි. අට ගන්න තමයි සිත් අටයි තියෙන්නේ උකට. ලෝභ මූල සිත් අටයි. යම් කිසි තැනක ලෝභ මූල සිත එනකොට මේ ලෝභ මූල සිතින් ඒක හඳුනනකොට අතනින් වැඩ කරනවා මේ අතන වැඩ කරනවා දුක්ඛිය වැඩ කරනවා එකක සංහාවත් එක්ක එහෙම නැත්නම් සංහා වැඩ කරන දුක්ඛිය නැතු. එහෙම තියෙනවා මේ සම්පයුත්තිස්ස භාවජනක් කියන ඒක නිසා සමහර හතරක වැඩ කරනවා සංහා එතකොට වෙන්නේ මොකද්ද මේක ස්පර්ශ වුණා. අදුමත්මෙන් ස්පර්ශ වුණා. ලෝභ පිළිමත්මෙන් ස්පර්ශ වුණා. ආශ්‍රව ධර්මයන් ආශ්‍රව ධර්මයන්ට ඔන්න ස්පර්ශයක් නැතිලා හින්ද උදව්වක් දුනා. ආශ්‍රව ධර්මය කියලා කියන්නේ ලෝභ මූල ධර්ම. ලෝභයටයි එහෙම නැත්නම් සංහාවටයි සෘෂ්ටියටයි තමයි ඔය මේ උපාදානක් කියනවා. අනිත් එක තමයි මේ ආශ්‍රව ධර්ම හතර තියෙනවානේ. කාම ආශ්‍රව, චිත්තා ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව මේ ටිකක් වැඩ කරනවා. ඒක නිසා අදු වස්තුවෙන් බැලුවන් පස්සේ මූලික වශයෙන් බැලුවාම පස්සේ ඒක තියෙනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි දේශනා කරනකොට දැටිව අරගෙන තියෙනකන් තමයි දෙන්නු කරන්නේ. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. තව එකක් තියෙනවා මාත්‍ය පටලව ගන්න තැනක් තියෙනවා මේ. ගොඩක් අය එක කරනවා. අපි යම් කිසි දෙයකට මේ අපි ආස කරනවා. ආස කිරීම මේ ඇවිල්ලා ලෝභයක් නේ. ඒ ලෝභයෙන් ඇත්තට උපාදාන වුණා. එතකොට ඒක ළඟ ඉසුමක් කරනවා දුර ඉසුමක් කරනවා. ඒ ලෝභය කියන එක කුසලයක් නෙවෙයි. ඒ ලෝභය කරන්නේ මට දැන් මට මෙතන නැත්නම් මට අහවල් තැන නැහැ. අහවල් තැන දැන් ටිකක් ඉස්සරහට දුර දාලා අනාගතයට බාර දීලා අනාගතේ කාලයක් ඉතින් සලකා ගන්න. ඉතින්ට නැවරුම් කරනවා මේ මට අහවල් තැන ලැබිලා. අන්න ඒක සම්පූර්ණ කුසලයක් නේ. ඒක වෙලා උපාදානය කිරීම. නමුත් මේ ඉල්ලන දේ ලබා දීමේ ශක්තිය ඉන්නේ අකුසලෙට නෑ. ඒ ඉල්ලන දේ ලබා දීමේ ශක්තිය හැකියාව ඉන්නේ අකුසලෙට නෑ. ඒක නිසා මේ මේකින් මෙහෙවන ලදුව ඉස්සරහට දැනක් කියලා ඒ දේ ඉස්සරහා මනෝමය වශයෙන් හිතවට ආවර්තන ලැබේවා කියලා අදහස් කරගෙන ඒක ලැබෙන පරිද්දෙන් ඊට පස්සේ මෙතනින් මේ හදනවා කුසල් හදනවා යාගෝම දෙන්කිරීම් පොඩි පුජාද දාන්දීම් ආදී දේවල් සිදු කරනවා. එතකොට ඉනිසික ඔක්කොම කරන්නේ මේක නා සීලපද පරමාදී වගේ වෙන එකක් නේ. මේක ඔක්කොම කරන්නේ අර අපි තේම් කරලා ජීවිත නිසා තමයි එක තැනක සඳහන් කරලා බුදුරයන ඡන්ද මොකයි කියලා කියන්නේ. ඡන්දේ මොකයි කියන්නේ. ඒ කියන්නේ ඉස්සරහට මේකේ බැඳීමක් තියෙනවා. මූලික වශයෙන් උපාදාන කිරීම ස්පර්ශ කිරීමක් තියෙනවා. හැබැයි ඕලාරික වශයෙන් කියනකොට කියන්නේ අර ඕලාරික වශයෙන් කියනකොට කියන්නේ දැඩිව ගන්න එක තමයි උපදාන ස්කන්ධය. දරන් සමසයිනාස දැන් මේ මහා අස්පදවම සූත්‍රයේ ඔබ වාස්තු විස්තර කළ දීපු විදිහට දැන් එතන කිසිම තැනක කෙනෙක් ඒකට ලෝභ කරනවා කියලා හෝ ද්වේෂ කරනවා කියලා හෝ එහෙම ගති ලක්ෂණ යෙදීමක් ගැන සඳහනක් නොකර මේ ඇහි රූපයක් දැක්කොත් ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය පහළ වුණොත් යම් රූපයක් ආරම්භය ඒ රූපයට රූපපාදන ස්කන්ධය කියනවා කියලා තමයි මෙතනදී සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට තේරෙන විදිහට ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ රූපය කියන තැන උපාදානයේ පතිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර විට එක්කෙනෙක්ගෙන දැන් වෙන ඕනෑම සත්‍යයකින් උපාදානයේ ගොදුරු වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ගුණය සැලකලයි ඒකට උපාදාන ස්කන්ධය කියන්නේ එහෙම නැත්නම් මේ කෙනෙක් උපාදාන කරනවා ඒ වෙලාවේ උපාදාන කරනවා උපාදානයේ යොදනවා කියන අර්ථයට වඩා ඒක උපාදානයේ වාජනීය වෙන හින්දා වෙන්න පුළුවන් දෙයක් හින්දා උපාදාන ස්කන්ධය කියනවා කියලා. එතකොට ඒක දිහා බලන්නේ කවුද කියන එක ඒක ඒ කිසි දෙයක් ගැන කතා කරන්නේ නැතුව උපාදාන වෙනවද නැද්ද කියලා කතා කරන්නේ නැතුව ඒකේ තියෙන ලක්ෂණය ළමයි උපාදානයේ ගොදුරු වෙන්නේ. ඒ නිසා උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ එහෙම බැලුවම මේ සෑම රූපයක්ම උපාදාන ස්කන්ධේයි කියලා ඔබේ හිතේ රසාවනාට ඒකේ වැරද්දක් තියෙනවා නම් වැරදිද කියලා දෙන්න දේවල් තමයි. ඇත්ත වශයෙන්ම මහත්තයා මම මේ මුලින් ඉඳලාම කිව්වෝ ටික තමයි. ඒ කියන්නේ තියෙන්නේ දැන් බලන්න මේ වචන ව්‍යාකරණෙත් දේශනාවෙත් ප්‍රායෝගිකවත් වචන හසුරලා තියෙන විදිහත් ක්‍රියා ස්වරූපයක් ඔක්කොම මේ තියෙන්නේ උපාදානය කියන තැන තියෙන්නේ මාත උපාදානියන් කියලා. උපාදානියන් කියලා කියන්නේ උපාදානානම් පත්‍යේකෝට. ඒ කියන්නේ උපාදානයේ වීමට උපාදාන කිරීමට උපාදානයන්ට හේතු මුද වෙන්නව. එකන් ගොදුරු වන්නා ඔය කියන කාරණේ තමයි. ආශ්‍රව කියලා කියන්නේ ආශාවනම් ආරම්භන බාහිර පච්චුත. ආශ්‍රව ධර්මයන්ට අරමුණු වීමයි. කියන්නේ ආශ්‍රවය තියෙනවා. එකක් වැඩක් නෑ. උපාදාන කියන්නේ ධාතය තියෙනවා. වැඩක් නෑ. ඒක කියන්නේ නෑ. ඒගොල්ලන්ගේ වැඩක්. යම්කිසි තැනක මේ කුල්ලන්ට ඉෂ්ටසාධනේ උරුවට උඩට ඇවිල්ලා උපාදාන වීමට ගෝචර වෙන භූත ස්වභාවයෙන් තිබෙනවා නම් ඒක තමයි උපාදාන කියලා කියන්නේ. අනිත් එක තමයි මේ උපාදාන කලින් ඉඳන් අරමුණු වීම වශයෙන් එක ආසවක් වෙනවා උපාදාන කරන. ওই ටික තමයි මාත කොතන හෝ වේවා. ඒක ආධ්‍යාත්මික වශයෙන් හෝ වේවා බාහිර වශයෙන් හෝ වේවා. මේ බුදුරජාණන් වහන්සේ මේ එක තැනක ශික්ෂාපදයක් පවනවා විසුණු ආශ්‍රව සිංදු කියන්නේ පහයි. මේ සිංදු කියන්නේ පහ කියලා කියන්නේ තමන් එක ඇලෙනවා කියලා. තමන් ලස්සනට කීකත් සුරයෙන් යුක්තව සූත්‍ර දේශනාව ඇරේ කියන්නේ පහ ගායනා කරන්න දෙයන් කිව්වේ තමන්ගේ සුරයෙන් තමන් ඇලෙනවා. තමන්ගේ සුරයට තමන් ලෝභ කරනවා. ඉන්න ලෝභ කරනකොට අත්‍යත්තික රූපයේ උපාදාන කරනවා. එතකොට තමාගේ තමා යමක් කරනකොට කියනකොට ඉන් ශබ්දයේ තුල ඒ කියවීම තුල ඒ ශබ්ද රූපයේ තුල කණි අර ඒක තුලට ඇලෙන්න ඒක තුල මේ උපාදානී වෙන්න ඒක තුල ගැලින් යන්න හේතු භූත වෙන ගතියක් ඒ කියන්නේ තියෙන එක සල්පක්. අනිත් එක තමයි දැන් බලන්න තමන්ගේ රූපේ කණ්ණාඩියක් ඉස්සරහට කියලා බලනකොට තමන්ගේ රූපය තියා තමන් අනේ මේක හරි හොඳයි. තමන්ගේ රූපේටම තමන් ආසා කරනවා. අන්න ඒක උට මේ අධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්මික රූපය උපාදානෙට බුදුරු වෙනවා ආශ්‍රව ධර්මයට බුදුරු වෙනවා. අනිත් එක බාහිර වශයෙන් ගත්තාන් පස්සේ ඒක නිසා මේකේ තියෙනවා මේ ආශ්‍රව ධර්මයන්ට ලෝභ කිරීමට හේතු බුදු වන්නා වූ ගුණයක් තියෙනවා කියන එක ඒක ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි මේකේ තේරුම තේසුවන්නේ. ওই විදිහ තමයි මම මෙච්චර කිව්වේ. තව හැබැයි මෙපමණක් නෙවෙයි තව ඔබේ තියෙනවා ඉස්සරහට තව හිතන්න බලන්න ගොඩක්. ලෝචනා බුදුරජාණන් වහන්සේගේ යමාමහා පෙරන්ත මේ දසලෝක කරා. ඒ ලෝභ කරන බුදුබව ප්‍රාර්ථනා කරනවා. ඒ කුසලයෙන් නෙවෙයි ඒක ඇත්ත වශයෙන්ම මේ සත්‍යයන්ට යම් කෙනෙක් ලෝචනා බුදුබව ප්‍රාර්ථනා කළා නම් ඒකේ සත්‍යයන්ට මම ධර්ම දේශනා කරලා නිවන් දක්වනවා කියන අදහස නෙවෙයි තිබුණේ. යමාමහා පෙරහැරල පාල ප්‍රසිද්ධ කියන අදහස තිබුණා. ඒකවත් ඒක බලපෑම්. ඒක නිසා තමයි සමහර අය කියන්නේ උපාදාන ස්වභාවය මේ කියන්නේ රූප උපාදාන ස්කන්ධ ස්වභාවය මේ ආර්යයන් වහන්සේලාට තියෙනවා කියලා. හැබැයි ආර්යයන් වහන්සේලාගේ හිතේ මේ උපාදාන ගානේ නැහැ. මේකත් තියෙනවා. එහෙමයි සාමනාස්සයි. සාමනාස්ස ඇත්තටම මේ චූර වේදන්න සූත්‍රය වගේ තැන්වලදී අහනවා මේ උපාදානයයි එතකොට පංච උපාදාන සංජය එකද කියලා. එතකොට එතනදී විශේෂයෙන්ම කියන දෙයක් තමයි සාමනාස්ස ඒ දෙක එකක් නෙවෙයි. නමුත් පංච උපාදාන සංජය කියලා කියන චන්දරාගය තමයි උපාදානය. එතකොට අපිට හොඳට දැන් සාමනාස්සයට පැහැදිලි කරලා කොරසමුත් අපිට තේරෙන දෙයක් තමයි එතකොට මේ පංච උපාදාන සංජය කියලා කියනකොට අර සාමනාස්සය අපිට කලින් දවස් පැහැදිලි කරා ධර්මතා දීපයක්. ඒ කියන්නේ අනුපාදින් අනුපාදානීය ධර්ම කියලා ලෝකෝත්තර මාර්ගික හතරක් අරකෙත් හතරක් නිර්වාණ ධාතුවක් කියන ඒ ටික හැරෙනකොට සියලුම චිත්ත චෛතසික රූප කියන ධර්මයන් උපාදාන ස්කන්ධ හැටියට තමයි තේරුම් ගන්න සිද්ධ වෙන්නේ කියලා හිතුණා. එතකොට එන්නේ මේ උපාදාන ස්කන්ධ කෙරේ යම් කිසි චන්දරාගයක් තියෙනවා නම් ඒක තමයි උපාදානය කියලා කියන්නේ. එතකොට දැන් රහතන් වහන්සේ ගත්තාම උපාදානයක් නැහැ. මොකද ඒ උපාදාන ස්කන්ධයන් කෙරෙහි උපාදානයක් නැති චන්දරාගයක් නැති. ඒ විදිහට තේරුම් ගැනීමේ වලදක් තියනවා කියන එක පොඩ්ඩක් හරිස්සන. දැන් ඒකම හොඳයි කියලා. හැබැයි මම මේ මම අපේ පින්තුන්ට යෝජනා කරනවා මේ එක සූත්‍රයක ටිකට යන්න කියලා. එක සූත්‍රයක සම්පූර්ණයෙන් දැන් අපි චූලහස්සිපදවෝ සහ මහාහස්සිපදවෝ සූත්‍ර දේශනාව ගත්තොත් දැන් මම මේ එක තැනකින් කොටසක් ගත්තේ මම මේ තව මුරට කියලා මේ මේක දිගට මෙන්න මේ කොටස වැදගත් නිසා මේකින් නවත්තන මේක අපි සම්පූර්ණ වෙන ඉලවලට කියලා අනිත් එකට මුලින් කියනවා සමහර ඒවා කෙනෙකුට සරලයි අර මේ ඒ වගේ කියන දුක මේක ගොඩාක් ගැඹුරු පැත්තක් තියෙනවා අපි අනිත් එක තමයි මේ ඇසේ සිද්ධියෙන් නවතින්නේ නැතුව කනේ නාසයේ දිවේ ශරීරයේ ඊට පස්සේ තව මනසෙත් ওই ටිකේ කියලා ස්පර්ශ කරලා අනිත්‍ය අනි සූත්‍රවල මේ නියුත් හොඳයි කියලා මම මායිත් මතක් කරනවා. එක සමාන අදහස් ගැන තියෙනවා වචනවල මේ විවිධත්වය තියෙනවා අදහස වශයෙන් එකයි. ඒක නිසා ওই දිවිත්තා ගත්තට කමක් නැහැ. නමුත් මම බොහෝ මහන්සියෙන් ප්‍රාර්ථනා කරන්නේ කියනවා මේ පින්වත් අපේ මහත්මයාට අපි එක සූත්‍රයක් අරගෙන ඒක දිගට ගැඹුරට බහලා ඒක තිබෙනවා ඒක තිබෙනව දේවල් හරලා අවශ්‍යලා තේරුම් අරගෙන අනිත් එකට අපි පරිණමය යන්න කියලා. පෙරවන් සරණයි අපි ස්වාමීන් වහන්සේ තුමන් පෞද්ගලික ඉතාම ගරු කරමින් ස්වාමීන් වහන්සේ නමක් අපි බොහෝ කාලයක් සිදු කරන ධර්මයේ සත්‍යයෙන් තුමනාගේ විශේෂ හැකියාවන් නැතත් අපිට අහන්න ලැබුණා. ගප් වෙලාවට කතා නොකරන යමුරු කොටසක් මහා අධිපදවකම සූත්‍රයෙන් අරගෙන ඒක මං හිතන හුඟක් පුළුවන් තරම් සරල කරලා මං හිතන්නේ අපේ සහභාගී වෙන අහන හැමෝටම වගේ තේරුම් යන පරිදි මුල ඉඳලා ඒක සාකච්ඡා කරලා එන්නවා. ඉතින් මේ ඒක මං හිතන්නේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කොටසක් විදිහට මම දකිනවා. මොකද කෙනෙකුට දෙන්නෙකුට විතරක් නෙවෙයි මේකට සහභාගී වෙන හැමෝම මුලින් ගන්න ටිකෙන් ටික අවබෝධය කරගෙන එන. ඉතින් මේකේ මං හිතන්නේ මේ සාකච්ඡා මාලාවේ තව වැදගත් අදහසක් උන්වහන්සේ ඉදිරිපත් කළා. අපි අර එකකින් එකකට පැන පැන යන්නේ නැතුව ඉස්සෙල්ලා එක සූත්‍රයක් ගැඹුරින් අධ්‍යයනය කරන්න කියන එක. ඒක මම බොහෝම එකඟ වෙන කරුණක් පෞද්ගලිකව. මොකද සූත්‍රයක කොටසක් ගත්තොත් අපිට ඒකේ අදහස මගහැරෙන්න පුළුවන්. ඒක අපි අර සමහරවිට වන්නේ අපේ දරුවත් මහත්යෙක් එකඟ නොවන එකක් මේක සූත්‍ර ගොඩක් සාකච්ඡා කරන එකට වඩා මම කැමති එකක් කරන් ඒක ධර්ම කරුණ aran කියන්නේ කියන එක. ඉතින් මම හිතනවා මේ එකත් බොහොම වැදගත් කරුණක් ඉදිරිපත් කළේ කියලා. ඉතින් මේ වගේ මේ ගැඹුරු ධර්ම කරුණු තව තවත් මේ වගේ දේශනා කරන්න උන්වහන්සේට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න අපි සියලු දෙනාම රැස් කරගත්තු පින් සිත අනුමෝදන් වේවා. නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම මේ ජීවිත තුළම ඒ සතන බෝධියකින් ඇයි නිවන් මාර්ගය සම්පූර්ණ කර ගැනීමටම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවස් කරමු. සාදු සාදු දෙවස් කරන්න. හොඳයි අපි නම් ඉතම ගෞරවයෙන් ගෞරවනීය සර් මාස්ටර් මේ මොහොත සාකච්ඡා නිමා ගන්න අපි හැමෝටම තෙරුවන් සරණයි. දැන් හැම දිනකටම තෙරුවන් සරණයි. ඉතින් අපි මේ අනුමෝදන් කරපු පුදුම මහත්යර සැපේ වා තෙරුවන් සරණ ධර්ම අවබෝධය වේවා. ඉතින් විශේෂයෙන් අපි මේ දරුවත් මහත්යාගේ උත්සාහය හරීම වටිනවා. ඉතින් මේ ලෝක වාසී විශාල පිටසක් පාසු කරගෙන මේ දහම් මණ්ඩපයක් හදාගෙන ඉතින් මේ අවුරුදු ගානක් දේශේ කරගෙන ඉන්නේ කියලා අපි මුණුවක් දැකලා නැතුව මේ කටහඬක් ඔස්සේ කාසි වෙලා හිට කාසි පෙරගෙන කරන මේ ධර්ම ගනුදෙනුව හරිම ආශ්චර්යයි. ඒ වගේම ඉතින් බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපේ ජනත මහත්තයා මේ ඒවා මේවන අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ මහත්තයත් මේ තුල ඉන්න අයට කොහොම හරි ධර්මයේ ටිකක් නිරදිව පිළිපස්සල දෙන්න හරියට මහන්සි ගන්නවා මොය සූත්‍ර දෝරන්නේ තෝක නිසා තමයි ධර්ම කරුණු ආවර්තන කියලා කියන්නේ ඒ දළුවා තමයි ජයන්ත වස්තරේ නිසා තමයි නමුත් ඒක පරිස්සම් වෙන්න ඔක්කොමයි ඔක්කොමයි ඔක්කොම ධර්ම රසයේ තියෙනවා සමහර තැන්වලදී මේ දෙකක් තුනක් මේ අපාරන් දෙනකොට මේ එකපාරට ඇත්තේ නැති යන අවස්ථා තියෙනවා තාමචිලයන් ඒක නිසා අපි එකක අරගෙන අපි හොඳට විනිවිද සමාව තියනවා නම් මේ වචනයක් දෙකක් හරි මෙන්න මේ වචනයවත් මේකේ සූත්‍රයෙන් අපි පාළි වචන පිළිගන්නත් තියෙනවා නම් ඒකත්තට ජීවිතයේ ඉගෙන ගන්න කියන එක හරි හොඳයි. මම බොහොම මෛත්‍රිය මතක් කරනවා හොඳට තේරුම් ගන්නට මේ අවස්ථාවේදී මේ වචන තුනක් තියෙනවා ඒක තමයි උපාදින්න වචනේ උපාදානීය වචනේ ඊළඟට මේ අනුපාදින වචනේ ඒ තුමේ වචන තුන මේක මොකද්ද මේ කියන්නේ තියෙන්නේ කින්න බව හොඳට හිතන්න මෙනේ කරන්න. ඉතින් ඉනිකත් එකම ඉතින් අද මේ කියනතරම කොටස් ටික නැවත නැවත අහන්න හලා මේ හොඳට මේ සූත්‍රයට අනුව හිතන්න අනිත් එක්ක ඔය එක සූත්‍ර වල තියෙන දේවල් මේ වෙන වෙන පංචස්කන්ධවත් වෙන වෙන උපාදානස්කන්ධවත් වෙන මේ එකමයි තියෙන්නේ වෙන වෙන වචන වලින් තියෙන්නේ. ඒ වගේම වෙන වෙන වචනනේ ක්‍රියා අවස්ථා බෙදලා තියෙන නිසා ඒවා තේරුම් ගන්නට මෙරක් කරගත් ආ වූ කුසලී කාන්ති හේතු වාසනා වේවා. මේ ඉතින් විශේෂයෙන්ම කිනවත් දරුවන් මහත්මයාටත් මේ මහත්මයාටත් දරුවන්ට හැමදෙනාටම සැපින් සැලසින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබේවා. ඒ වගේම අපි මේ ප්‍රශ්න අහපු කිනවත් මහත්මයාටත් ඒ වගේම අපි මේ ධර්ම මාර්ගයේ මේ වන්නා වූ කිනවත් මහත්මයාටත් ඒ වගේම සෑම දිනාටම හිත ඉවාගෙන කෙලෙසුන්ගෙන් දුර වෙවි කෙන කෙලෙසු කෙලෙස් වලට ප්‍රඥාවෙන් මානසිකාර මනසද උළු ගන්නවාගෙන පහර දෙමින් ඒ වගේම කෙන මොන කුණු කන්දල වුණත් මොන කෙලෙසේ වුණත් මොන හොඳ දේ වුණත් ඒක ඇසේ තිබෙන ධර්මයේ දැකෙමින් ධර්මයෙන් හිතින් ඒ අරමුණක් එක්ක අරමුණක් එක්ක සම්බන්ධ වෙලා ඉතින් ධර්මයේ දකින්නේ අපි නිවන් අවබෝධ කරගත්තේ නෑ. නමුත් ධර්මයම ධර්මයක් තේරුම් අරගෙන ධර්මයම නිවී ගියා කියන තැනට කවදා හරි පත් වෙන තැනට යන්න මුදුවට සමදිනාටම මාර්ගයේ ශක්තිය ධෛර්යය පිළිවෙත් සිරුණු වේවා වැඩිවා සමදිනාටම සිරවර නිවන් අවබෝධ වේවා කියයි. දෙවන සර්ව සංසාර සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්මත සම්